හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි ශීලමු කල්යන් මිත්‍රයින් අපි අද දවසේදී ඉතාමත් ගෞරවයෙන් ශ්‍රවණට සිසිලස දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට එකතු කර ගන්නවා අද අපිට සුවිශේෂී වූ දවසක් වෙනවා අපගේ කාරුණික ඉල්ලීම මත විශේෂයෙන්ම අපේ හිතවත් පද්මශ්‍රී මහත්මයාත් මුල් වෙලා ඒ වගේම මම ගෞරවණීයවන්ට කතා කළා අපිට මේ ප්‍රාග්නික අපගේ ඉල්ලීම මත අපිට අනුග්‍රහ දැක්වුවා පූජ්‍යපාද කොත්මලේ කුමාර කාශ්‍යප ගෞරවණීයවන් වහන්සේ අද දවසේදී මේ ධර්ම සාකච්ඡාවට එකතු වෙමින් උන්වහන්සේට අපි කතා කළේ මේ ධර්මයේ ඇතුළෙන් උත්සාහ කරන ප්‍රසක් හැටියට අපිට පෞද්ගලික වශයෙන් ඇතුල්ච ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කරගන්න. ඉතින් ඒකයි මේ වගේ වෙලාවකට සාකච්ඡාව ඒ විදිහට යොදාගත්තේ. ඉතින් ඒක වාග්යක් වුණා එකතකට මේ යුරෝ සාකච්ඡාව අද පවත්වනවා තව පැයකින් පවත්වන්න නියමිතව තිබෙන්නේ. නමුත් එතන අද ස්වයංවංශ කෙනෙක් නැති තත්ත්වයක් වෙච්ච නිසා ඒකයි මේ කාරණාවයි දෙකම අද අපි ඒකාබද්ධ කළා. ගෞරවනීය ස්වයංවංශ යනුව යුරෝපයේ පැත්තේ සම්බන්ධ වෙන කල්යන් මිත්‍රෝ බොහෝ පිරිසක් අද මේ වටසටහනට එකතු වෙනවා. ඒ දෙකම අද ඒකාබද්ධ කළා තියෙන නිසා. ඉතින් ඒ ඇයිට මහඟු අවස්ථාවක් මේ අද ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් මම සාකච්ඡාව යන පිළිවෙල ගැන කල්යම් විදිහට මතක් කරනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න තියනවාද කියලා අහලා එකිනෙකාට යොමු වෙන්නේ නැහැ. නම් කුමසෙන් වෙනද වගේ අපි වෙනද සාමාන්‍ය නම කීකියාට ප්‍රශ්න තියනවාද කියලා අහනවා. මොනවද කියන්නේ කියලා කියනවා එහෙම කියන්නේ නැහැ. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ යම්කිසි අපිට ආරම්භයක් ලබා දුන්නාට පස්සේ ප්‍රශ්න තියෙන අය ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි අවස්ථාවක් දෙනවා. ඒකට නිහඬතාවයක් තිබුණා. අපි මංගා තියෙන ප්‍රශ්න වැලක් හදාගෙන මේ සාකච්ඡා එක මාවතට ගෙන යන ඕන නිසා එහෙම අපට පුළුවන් ඒක ඒ විදිහට ගෙන යන්න පුළුවන් ඈ ඒ නිසා ප්‍රශ්න තියෙන අය මේ කියන්නේ සාකච්ඡාවට මාතෘකාවට අදාළම විදිහට සාකච්ඡා ගෙනියමු මොකද ඒක ඩිරෙක්ෂන් එකකට යන්න බලාපොරොත්තු වෙන නිසා හදවතදී හොඳයි එහෙනම් මම ඉතාමත්ම ගෞරවයෙන් මේ සම්බන්ධ වෙච්ච සියලුම දෙනා වෙනුවෙන් নমස්කාර කර සිටිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට එසේ নমස්කාර කර සිටින පූජ්‍යපාද කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේ වැඩසටහනට වහන්සේගේ අහඬ අවදි කර අපිට කෙටි ආරම්භයක් ලබා දෙන්න ඉන් අන්තරු මම පළවෙනි ප්‍රශ්නය යොමු කරන්න සහන දෙනවා සහන හොඳයි කවුරු සාදුකාරයෝ සාදු සාදු සාදු පාචින සමාදන් වීම සඳහා নমස්කාර කියනවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි සතියංපි බුද්ධං සරණං ගච්ඡාමි සතියංපි බුද්ධං සරණං ගච්ඡාමි සතියංපි ධම්මං සරණං ගච්ඡාමි සතියංපි ධම්මං සරණං ගච්ඡාමි සතියංපි සංඝං සරණං ගච්ඡාමි සතියංපි සංඝං සරණං ගච්ඡාමි සාරම ගමනං සම්පූර්ණං ආමබන්තේ පානාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තස්සමේ සුච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේව මධ්‍යතම දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං ක. සාදු සාදු සයනසේ. නමෝ තස්සේ භගවතු අරහතේ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතේ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතේ සම්මා සම්බුද්දස්සේ. ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්තුනි, මේ හැමතැනම අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වමනාවෙන් මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ සසර දුක් ගිනි නිවාලීම පිණිස අපි හැම කෙනාටම දේශනා කරන්න තියෙදුණු ඒ සිය සද්ධර්ම සාගරයෙන් විදත් සම්ස්කෘතය ශ්‍රවණය කරගන්නට හැම කෙනෙක්ම බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වමනාවෙන් යමාගත් කන් නැතුව යමාගත් නුවණ හා මනස ඇතුව මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය වෙනවා. මොකද අද දවසේදී අපි කතා කරන කාරණාව ටිකක් ගැඹුරු කාරණාවකට අවතීර්ණ වෙන නිසා අපේ නුවණ සහ සිහිය මෙහෙවීම වෙනදී අත්‍යවශ්‍ය වෙනවා. එතනදී පසුගිය කාලයේ පුරාවට අපි දේශන මාලාවක් ඔස්සේ සාකච්ඡා කරගෙන ආවා අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ දසක නිපාතේන ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍රයේදී දස සංඥාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන දස සංඥාවන්ගේ සංඥා හතක් පිළිබඳව ස්කයිප් වැඩසටහනක් ඔස්සේ ඔස්ට්‍රේලියාවේ ඉන්නත් පිරිසකට මූලික වශයෙන් දේශනා 6ක් පමණ කළා. ඉතින් අපේ පින්න දරුවත් මහත්ම මතක් කළා මේ දේශනා ටික අපිට අද දවසේදී සාරාංශයක් විදිහට ඉදිරිපත් කරලා මේ ඉදිරියට පෙරෙන දේශනාවලට ටිකටම සම්බන්ධ වෙන්නම් කියන එක. ඉතින් ඒක නිසා අද දවසේදී ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන ඒ දස සංඥාවන් පිළිබඳව ආරම්භයක් වශයෙන් මම මේ දස සංඥාවන් පිළිබඳව මූලික හැඳින්වීමක් සිදු කරන්නම්. බුදුරජාණන් වහන්සේ සරත් නිර ජේතවනාරාම වැඩ ඉන්න කාලෙදී ගිරිමානන්ද තෙරුන් වහන්සේ බොහොම ආබාධ සහිතව ගිලන්න වැඩ ඉන්නකොට ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුව බොහොම අසනීප වෙලා දැඩිසේ ගිලන් වෙලා ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේට හැකියාවක් තියෙනවා නම් ගිරිමානන්ද භික්ෂුව කරා එළඹෙනවා නම් අනුකම්පාව උපදවා ඉහිකී කියලා ආරාධනා කරනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ආරම්භයා ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා. ආනන්ද ඔබ ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුවට මේ දස සංඥාවන් පිළිබඳව දේශනා කරන්න. මේ දස සංඥාවන් ශ්‍රවණය කිරීම තුළ මේ ආබා ගිරිමානන්ද භික්ෂුවගේ ඒ ආබාධයන් සංසිඳනවා කියලා. එතකොට ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් ඒ අහගත්ත දස සංඥාවන් ටික තමයි අපි සාකච්ඡාවට භාජනය කළේ. එතකොට මේකෙදී සංඥාවක් කියලා කියන්නේ අපි දන්නා සංඥා ස්කන්ධය පිළිබඳව හැඟීමක් අපි ළඟ තියෙනවා. හැඟීම අර්ථ කොට ඇති වර්ණ වශයෙන් හෝ හැඩතල වශයෙන් හෝ සටහන් වශයෙන් හඳුනන සංඥා මනසිකාරයක්. එහෙමත් නැත්නම් අපි ගත්තත් භාවනාවටදී වගේ පඨවි සංඥාව, මෛත්‍රී සංඥාව ආදී සංඥා මනසිකාරයක් තමයි අපි භාවිත කරන්නේ, ප්‍රගුණ කරන්නේ. එතකොට මේ දස සංඥාවන්ගෙන් අපිට දකින්නට හම්බෙන පළවෙනි සංඥාව තමයි අනිච්ච සංඥාව, අනිච්ච කියන එක. සතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බික්ඛු අරණ්‍ය ගතවා රුක්මූල ගතවා ශුන්‍යාධාර ගතවා ඉතිපති සංචික්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති මේසු පංචසුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. අනිච්ච සංඥාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාස්ත්‍රීය මහණතෙම විවේක නිසුතව ඉඳගෙන රූපය අනිත්‍ය වශයෙන් දකිනවා, සංඥාව අනිත්‍ය වශයෙන් දකිනවා, සංඛාරය අනිත්‍ය වශයෙන් දකිනවා, විඥානය අනිත්‍ය වශයෙන් දකිනවා. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධේ අනිත්‍යානුපස්සීව වාසය කරනවා. මෙන්න මේකටයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ කියන එක. ඉතින් මේ අනිත්‍ය සංඥාව පිළිබඳව හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට පංච උපාදානස්කන්ධේ මූලික කරගෙන අනිත්‍ය සංඥාවත්, ඒ වගේම අපිට හම්බෙන දෙවෙනි සංඥාව තමයි අනත්ත් සංඥාව. අනත්ත් සංඥාව දේශනා කරනකොට සලායතන පැත්තෙන් අරගෙන චක්කු, රූප, ශෝත, ශබ්ද, ධාන, ගන්ධ, ජීවහා, රස, කාය, පොට්ටබ්බ, මනෝ, ධම්ම කියන මෙන්න මේ අජ්ජත්තුක දාසර ආයතන පරියායෙන් දේශනා කරනවා. අනාත්මී ගැන දේශනා කරනකොට අනිත්‍ය පංච පාදානස්කන්ධයම අනාත්ම සංඥාව ආයතන පරියායෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. මොකද හැම වෙලාවකදීම අනිත්‍ය ප්‍රකට කරගන්නවා කියන තැන කෙනෙකුට පහසුම දේ තමයි ස්කන්ධයන්ගේ පැත්තෙන් අනිත්‍ය ප්‍රකට කරගන්න එක. ස්කන්ධයන්ගේ පැත්තෙන් අනිත්‍ය ප්‍රකට කරගන්නකොට හැම වෙලාවකදීම පංච උපාදාන ස්කන්ධේ උදයක් වැයක් පිළිබඳව, සමුදය සහ වැය පිළිබඳව කතා කරනකොට උපාදාන ස්කන්ධයක් බවට පත් වෙන්නේ කොතනින්ද? නැතිනම් නව කර්ම සීමාව සහ විපාක සීමාව පිළිබඳව අපිට දැනුමක් ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. විපාකයේ නොදන්නාකම නිසා අපි ඇති කරගන්න නව කර්ම මට්ටමක් කියන එක. හැම වෙලාවකදීම විපාකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන තැන තමයි භූතේ කියන වචනයෙන් හැම වෙලාවකදීම සත්‍යාකාරයෙන් පවතින ධර්මතාවය. අපි අපිට තේරෙන විදිහට ගත්තොත් කලින් අපි අහලා තියෙනවා චක්කෙන්ච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති දස්සේ පස්සපච්චා වේදනා යං වේදේති සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. එතකොට මේ කාරණාව තුළ ඇසට රූපයක් ගැටිලා ඒ රූපය නිසා හටගන්න ස්පර්ශය කියන ඵලයත් ස්පර්ශයෙන් හදන වේදනා සංඥා කියන දෙකත් වේදනා සංඥාව නිසා හදාගන්න චේතනාවත් ඊට පස්සේ එතන හදාගන්න මනෝ විඥාන ධාතු මට්ටම මනෝ විඥාන ධාතුවේ ඇත්ත නොදන්නාකම නිසා හදාගන්න පංච උපාදාන සංදේකුත් තමයි අපිට පණවන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේකෙදි හැම වෙලාවකදීම අපේ ජීවිතය තුළින් අපි දකිනවා නම් අපේ ජීවිතය තුළ ඇස සමුවට පැමිණෙන්නේ අනාත්ම රූප සටහනක්මයි. අනාත්ම වර්ණ සටහනක් ඇතිතැනක හිතට නැගෙන්නේ හිතට අරමුණු වෙන්නේ අනාත්ම රූප සංඥාවක්. ඇහැට හැම වෙලාවකදීම කොයිම වෙලාවකවත් වර්ණ සටහනෙන් තොර දෙයක් පාටින් තොර දෙයක් ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ. ඇහැට ගැටෙනවා නම් ගැටෙන්නේ, ඇහැට පේනවා නම් පේන්නේ වර්ණ සටහනක්මයි. වර්ණ සටහන නිසා පෙනෙන හැඩතලයක් කියලා අපි කතා කරනවා නම් ඒකද වර්ණ සටහනේ ඇති පරික්ෂිප්ත බව නිසා පෙනෙන දෙයක්. එතකොට වර්ණ සටහනක් පෙනෙනවා කියලා කියනකොට වර්ණ සටහන පිළිබඳව රූපයක වර්ණ සටහනක් නොවන මට්ටමකදී ඇහැට රූපේ පතිත වීම නැතිනම් වර්ණ සටහන් මාත්‍රේ පතිත වීම කියන දේ එන්නේ. නැත්තම් මෙතන වෙන් කරගන්න දිත්තේ දිත්ත මට්ටම් කියන මාත්‍රේ දැකීම මාත්‍රයක් පමණයි, දර්ශන මාත්‍රයක් විතරයි කියන තැනින්. දැකීම මාත්‍රයක් විතරයි කියන තැන හැම වෙලාවකදීම විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම්. දැනගැනීම මාත්‍රයක් පමණයි කියන තැනට කිසිම සම්බන්ධයක් මෙතනදී ඇත්තේ නැහැ. එතකොට මෙතනදී දකින්න තියෙන කාරණාව තමයි හැම වෙලාවකදීම දැකීම මාත්‍රයක් විතරයි කියන සිද්ධිය තුළ ඇහැ වැයෙලා රූපේ වැයෙලා ඇහැට ඕනෝන්ට වැයෙන සිද්ධාන්තයක් තුළයි විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් දැනගැනීම මාත්‍රයක් පමණයි කියන තැනක ඇතිවීමක් තියෙනවා. එතකොට කවදාවත් දිට්ඨිය කියන එක නැතිනම් දැකපු සිද්ධිය දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අද අපේ ජීවිතයේ තුල අපේ පැත්තට හැරිලා බැලුවොත් අපිට දැකීමයි දැනගැනීමයි අතර කිසිම වෙනසක් නැත්තේ නැහැ. දැකීම සහ දැනගැනීම කියන කාරණා දෙකම අපිට හම්බෙන්නේ එකම ධර්මතාවයක් විදිහට, එකම වස්තුවක් විදිහට. දැන් උදාහරණයක් හැටියට මම කිව්වෝ අපි කන්දක් උඩට ගිහිල්ලා යටිපිට බලනකොට දුර ඈත ඒ සමීපයේ තියෙන මේ දර්ශන තලයන් අපිට පේනවා. මේ පොදුවේ පෙනෙන මේ දර්ශන තලයන්ගේ එකක් ගානේ අපේ හැඳිනීමක් දැනගැනීමක් ඇත්තේ නැහැ. පොදුවේ පෙනෙන දර්ශන මාත්‍රයක් විතරයි පෙනෙන්නේ. මේ දර්ශන මාත්‍රයක් විතරක් පෙනෙන තැනක අපි පහළට දැක්කහම නැතිනම් ආපහු හැරිලා ගියත් වෙලාවක කෙනෙක් ඇහුවොත් ඔබ කඳු මුදුනට ගියාට පස්සේ දැක්කද අර ඈත පෙනෙන අර ගහේ යක්ෂක් මේ විදිහට නැමිලා තියෙනවා කියලා අහුවෙ. ඇත්තටම ඒක අපි හිතපු සිද්ධියක් නොවුනොත් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපිට කියන්න පුළුවන් කම තියෙන්නේ මම ඒක දැක්කේ නැහැ කියන සිද්ධියකින්. එතකොට මම ඒක දැක්කේ නැහැ කියන එක තුළ තියෙන කාරණාව ඒ වර්ණ සටහන තමන්ගේ ඇස් සමුවට ඇහැට පතිත නොවන නිසා නෙමෙයි. ඒ වර්ණ සටහන ඒ විදිහටම ඇහැට පතිත වුණා. අපි දැකපු වටපිටාවේ ගස් තියෙනවා කියලා දැකපු පොදු සංඥාවක් තිබුණා නම්, රූප සංඥාවක් තිබුණා නම් ඒ වර්ණ සතහනේ පතිත වීමත් අර දහේ ශාඛාවේ අත්තේ ඇදෙන ධර්මසාරේ පතිත වීමත් කියන්නේ මේ ඔක්කොම එක සමාන මට්ටමකින් ලැබෙන්නේ. නමුත් අපිට එක පොදුවේ වර්ණ සතහන ලක්ෂණ එකක් වෙලා අර ශාඛාව කියන කාරණාව නැමිලා තියෙන එකක් බවට වෙනම පත් වෙලා තියෙන්නේ අපිට හම්බුනොත් පමණයි. නැතිනම් ඒ ගැන හිතුවොත් පමණයි. දිත්තේ දිත්තමත්සන් කියන කාරණාව දකින්න අර අපි සඳුමුදුනේ ඉවත් වෙලා ගියාට පස්සේ අපි අර ශාඛාවේ නැමිලා ගියපු බව නොදැන සිටියත් අපේ ඇහැට පතිත වෙලා තිබුණා. අපිට දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දැකීම දැකීම මාත්‍රයක් පමණයි කියන තැන හැම වෙලාවකදීම අන්න ඒ වගේ මට්ටමකමයි අපිට පත් වෙන්නේ. අපි දැනගන්න සිද්ධිය තුළද අපි නොදැන ගන්න සිද්ධිය තුළද පවතින ධර්මතාවය. උදාහරණ පැහැදිලි නැත්නම් මම ගොඩක් වෙලාවට අර ඉදිරිපසින් ඉන්න කෙනෙකුට පිළිබඳව පැහැදිලි කරන්නේ ඉඳගෙන ඉන්න ආසනයේම යම් පොඩි කොටසක් පෙන්වලා මම කියනවා මේ කොටස දැන් අපිට කාටවත් දකින්න පුළුවන්කම තියෙනවා මේ තුන්ති නැම්මක් පෙන්වලා මේ නැම්ම. නමුත් දැන් මම කියපු නිසා කාටවත් මේක දකින්න පුළුවන් වෙයි. නමුත් මෙතනින් එළියට ගියාට පස්සේ මම අහනවා ඔයගොල්ලන්ට මේ ගැන වචනයක්වත් නොකිය ඉඳලා අර නැම්ම පිටුවේ ආසනයේ තිබුණු අර චූටි නැම්ම දැක්කද කියලා අහුවෝ. ඒගොල්ලන්ට කියන්න වෙන්නේ නැන්න දැක්කේ නැහැ. නැන්න නොදැක්කේ ඔයගොල්ලෝ ඇහැට ඒ රූපේ පතිත නොවුන නිසාද නැහැ. ඒ රූපේ ඇහැට පතිත වුණා. හාමුදුරුව බණ කියනවා කියන හාමුදුරුවේ රූපේ තියෙන වර්ණ සටහන ඇහැට පතිත වුණා. අර නැන්නත් පතිත වුණා එක සමාන විදිහටම. නමුත් එක සමාන විදිහට පතිත වුණාට එක රූපයක් අපිට හාමුදුරුවේ ඌ රූපයක් වෙලා අර නැන්ව කියන රූපය අපිට හඳුනා නොගත්ත අපි දන්නේ රූපයක් වෙලා. නමුත් හාමුදුරුවේ කියලා අපි කතා කරන තැන තිබුණ වර්ණ සටහන සහ අර ධර්මාසනේ නැතිනම් ඒ පුතුවේ තිබුණ ආසනේ තිබුණ නැන්ව කියන එකයි දෙකම ඇහැට පතිත වීම තුළ පත්ව තිබුණේ එකම මට්ටමේ එකම අවස්ථාවකයි තිබුණේ. එකම අවස්ථාවක තිබුණ මේ සිද්ධිය තුළ හැම වෙලාවකදීම දැනගන්න දේට සාපේක්ෂවයි අපේ තීරණය වෙන්නේ. නැතිනම් දිත්තේ දිත්තමත්සන් කරන්නේ නැතුව දිත්තය විඤ්ඤාත කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිව කියුවොත් දකින දේ අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. නමුත් දැකීම මාත්‍රයෙන් ඉවරයි කියන තැනකදී දකින දේ අපිට කිසිම කලක කිසිම ලෙසකින්වත් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ හිතන දේ සිතෙන් සිතක්ම දැනගත හැකි නිසා කවදාවත් දකින දේ දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකෙදි ඒ කාරණාව අපිට අවශ්‍ය වෙන්නේ මෙතනදී අනිත්‍ය සංඥාව ප්‍රකට කරගන්නකොට. අනිත්‍ය ගැන අපි කතා කරනකොට සම්මුති වශයෙන් අපි ලෝකිකල ලෞකික වශයෙන් අනිත්‍යයක් කතා කරනවා. ඒ තමයි පවතින රූපයේ අනිත්‍යයක් පිළිබඳව අපි කතා කරනවා නම් ඒ රූපයේ අනිත්‍ය නැතිනම් රූප කලාප සම්වර්ෂණයක් හෝ වේවා හටගත්ත රූපයේ වෙනස් වෙන බව විපරිණාම බව හෝ වේවා රූපයේ අනිත්‍ය ගැන කතා කරනකොට රූපයේ තුල පිහිටලා නම් අනිත්‍ය කතා කරන්නේ ඒ අනිත්‍ය හැම වෙලාවකම ලෞකික අනිත්‍ය විමුක්ති මුඛයක් බවට පත් වෙන අනිත්‍යයක් වෙලා නැහැ. මොකද ඒ අනිත්‍ය පිහිටා තියෙන්නේ හැම වෙලාවකදීම රූපයේ මත පිහිටපු අනිත්‍යයෙන් රූපයේ පිරිසිඳ දකින්නවා කියන දේ සිද්ධ කරන්න පුළුවන් කමක් ඇති නිසා. ඒක නිසා අපිට විමුක්ති මුඛයක් වෙන අනිත්‍ය නිවනට දොරටුවක් වෙන අනිත්‍ය ගැන කතා කරනකොට හැම වෙලාවකදීම ඒකෙන් ගෙනල්ලා දෙන අර්ථය තමයි රූපයේ හැම වෙන තැන තියෙන ඇත්ත පෙන්වන එක. රූපයේ තියෙන පරිත්‍යාර්ථය රූපයේ ඇති පෙර නොතිබීම හටගෙන එතනම ඉතුරු නැතිව නිරුද්ධ වෙන ධර්මතාවයක් වෙන්නේ ඒක. හැම වෙලාවකදීම ඇසට රූපයක් ගැටෙනකොට ප්‍රසාද රූපය වැය වෙලා වර්ණ සතහන පතිත කරගන්න එකට, වර්ණ සතහන වැය වෙලා ප්‍රසාදයේ මතට පතිත වෙන එකට, මේ ඕනෙන්ට වැය වුණු එකිනෙකාට වැය වෙලා අවසාන වුණ අනුත්‍යම ධර්මතාවය ඇති තැනක තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ අනාත්ම රූප සංඥාවක්මයි පිටට දෙන්නේ. ඇහැට දැන ඇහෙන් ඇහැට ගැටුණ දේ පිළිබඳව දැනුවකුයි හිතට හැම වෙලාවකදීම ලබලා දෙන්නේ. හිතින් හිතන්නේ, හිතින් දැනගන්නේ ඒ කාරණාවමයි. දැන් දැන ගැනීම, දැනගත්ත දේට හිතනවා, හිතන දේ දැනගන්නවා කියලා කාරණා තුනක් තියෙනවා මේකෙදි. දැනගත්ත දේ හිතනවා, හිතන දේ දැනගන්නවා කියලා කාරණාවක්. ඒ කියන්නේ හැම වෙලාවකදීම අනාත්ම වර්ණ සතහනක් අත්හැරෙට එනකොට මේ වර්ණ සතහන ආරම්භය යම් විතක්ක විචාරයක් තියෙනවා නම් අනාත්ම රූප සංඥාවෙන් අත්හැරෙට ගෙනල්ලා පවරන බවක් තියෙනවා නම් මේක විපාකයේ ලක්ෂණය. හැම වෙලාවකදීම එතන නව කර්ම සකස් වෙලා නැහැ. එතන යම් සංඛාරයක් තියෙනවා නම් ඒ සංඛාරයේද විපාක කෘත්‍යෙම සිද්ධ කරපු දෙයක් මිසක නව කර්මය කර්ම සකස් කිරීමක් එතනදි සිද්ධ කරලා නැහැ. එතකොට විඥාණයෙන් දැනගන්නේ, මනෝ විඥාණය තුළ දැනගන්නේ හිතට ගෙනල්ලා දෙන්න අර අනාත්ම රූප සංඥාවමයි දැනගන්න පුළුවන් කමක් තියෙනවා. කෙලෙස් යෙදিলা නැහැ මෙතන පිරිසිදු විපාක අවස්ථාව. දැන් දැනගත්ත දෙයක හිතනවා. මනෝවිඥාණය තුළ දැනගත්ත අනාත්ම වර්ණ සතහන ඇතිකනක් ගැන දැන් දැනගත්ත දෙයට හිතනෝ මේ විදිහේ සතහන, මේ විදිහේ හැඩතලය මොකේද තියෙන්නේ, මොන විදිහේ දෙයක්ද, ආශ්‍රයමකින් අරමුණු කර කර ප්‍රපංච සංඥාවන් යොදවමින් සංහාමාන දික්ටි වශයෙන් දැන් මේ කෙලෙස් ටික ඔක්කොම යොදවලා මෙනෙහි කරනවා මේ විදිහේ හැඩතලයක්, මේ විදිහේ වර්ණ සතහනක් ඇති රූපය මොකද්ද. එතකොට හිතින් ගෙනල්ලා දෙන යන්තා සංඛාරය ගෙනල්ලා දෙනවා නම් මේ සංඛාරයේ නව කර්මයිද, මේ හදන මේ සංඛාර නිමුත්තම හැම වෙලාවකදීම කර්මයි. එතකොට මනෝ විඥානයේ තුලයි මේ පංච උපාදානස්කන්ධේ සකස් කර ගැනීම වෙන්නේ. ඒකද දැන් මෙයා දැනගත්ත දේ ගැන හිතනවා. දැනගත්ත දේ ගැන හිතන්නේ දැනගත්ත විදිහ ගැන නෙමෙයි, දැනගත්ත දේ අරබය සමන් තුළ තියෙන දර්ශනයයි හැම වෙලාවකදීම හිතන්නේ. දැන ගැනීම පිළිබඳව හිතනවා නෙමෙයි, දැනගත්ත දේ අරබය සමන් තුළ තියෙන ආශ්‍රව මට්ටම නැතිනම් සමන් තුළ තියෙන කෙලෙස් ටික රැස් කරගෙන තියෙන ආයෝහන ලක්ෂණයෙන් දැන් බලන්න. ආයෝහන ලක්ෂණයෙන් රැස් කරගෙන තිබුණ මේ ලක්ෂණයෙන් බලනකොට දැනගත්ත දෙයට හිතනවා, දැන් හිතන දේ දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් එයා දැනගත්ත දේ නෙමෙයි දෙවෙනි පාර දැනගත්තේ, දැනගත්ත දෙයට හිතපු දේ දැනගත්තේ. දැනගත්තේ අනාත්ම වර්ණ සතහන ඇති තැනක ආපු අනාත්ම රූප සංඥාවක් පිළිබඳව. අනාත්ම රූප සංඥාවක් දැනගත්ත තැනක දැනගත්ත දෙයට හිතුවා ආත්ම සංඥාවක් හැටියට තමන් පුද්ගල වශයෙන් තමන්ගේ පැත්තෙන් සහ බාහිර පුද්ගල භාවය පිහිටා සිටින විදිහට නැතිනම් කාම භව මට්ටමින් ඇති හැටියට රූපේ එළිය තියෙන දෙයක් හැටියට මෙනෙහි කළා. මෙනෙහි කළ නිසා එයාට දැන් මෙනෙහි කිරීම අනුව දැනගන්න පුළුවන් උනේ අර මෙනෙහි කිරීමට හේතු වුණ රූපේ එළියේ ඇති එළියේ පවතින දෙයක් හැටියටයි. එතකොට මේ කෙනාට නැතිනම් අපිට පෙනුනේ නැහැ කොයි වෙලාවකවත් ඇහැරූප දෙක වැය වෙලයි අනාත්ම රූප සංඥාවක් නැතිනම් ස්පර්ශයේ කියන තැන හැදුවේ ඇහැරූප චක්කු විඥාන තුන් දෙනාගේ වැයවීම නිසායි. මේ තුන් දෙනා වැය වුණා කියන සිද්ධිය තුළ මේක ඉතුරු නැතුවම නැති වෙලා ඉතුරු නැතුවම අනිත්‍ය වෙන තැනකයි මේ අනාත්ම රූප සංඥාව අස්සමුවට ආවේ. එතකොට දැන් මේ ස්පර්ශය කියන තැන කතා කරනකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදෙන වේදනා සංඥාවන් කියන මේ නාම ධර්මතාව පිළිබඳව කතා කරනකොට කොයි වෙලාවකවත් රූපේ ගැන කතා කරන්න බෑ. මොකද මේ ස්පර්ශය කියන ඵලය ඇති කරන්න රූපය ඉතුරු නැතිවම වැය වෙලා රූපය අනිත්‍ය වෙලා රූපේ වැය වෙලා ගිහිල්ලා ඉවරයි. මම ඔකෙදි කියන්නේ උදාහරණයක් හැටියට අපිට කොයි වෙලාවකවත් අපි හිතගෙන ඉන්න තැන අපිට බලන්න පුළුවන් කමක් නැහැ. හිතගෙන ඉන්න තැන බලන්න ගිය අපිට පුළුවන් හිතගෙන ඉන්න තැනෙන් පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා අයින් වෙලා දෙන්න. හැබැයි ඒ හිතගෙන හිටපු තැන මිසක හිතගෙන ඉන්න තැන නෙමෙයි. ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ සිද්ධිය කිසිම දවසක අපිට දකින්න පුළුවන් දැනගන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. මොකද මේක වැය වෙලාමයි නාම ධර්මතා ටිකක් ඇති කරන්නේ. ඒක නිසා කවදාවත් මේ සිද්ධිය දැනගන්න පුළුවන් කමක් නැහැ. දැනගන්නවා නම් නුවණකින්ම දැනගන්නවා මිසක කවදාවත් දැනගන්න පුළුවන් කමක් නැහැ. හිතගෙන ඉන්න තැන දකින්න වෙන්නේ නුවණින් මිසක මතකින් නම් දකින්න වෙන්නේ නැහැ කවදාවත් හිතගෙන ඉන්න තැන. මොකද ඒක අපිට හිත ගන්න වැය වෙලා ඉවර නිසා. එතකොට මේ කාරණේ තුල හොඳට දකින්න අපි හැම වෙලාවකදීම රූපය ඉතුරු නැතුව අනිත්‍ය වුණ තැනක රූපය ඉතුරු නැතුව ගෙවිලා ඉවර වුණු තැනක හිතට හදා ගන්නවා විපල්ලාස සංඥාවක් පෙරළුණු සංඥාවක් අනිත්‍ය තැන නිත්‍යයි කියන විපල්ලාස සංඥාව එළඹ සිටිනවා මනෝ විඥානයේ තුල. රූපය අනිත්‍ය බව නොදන්නාකම නිසා අනිත්‍ය වන රූපය රූපේ වැය වෙලා මේ සිද්ධාන්තය ගෙනල්ලා දුන්නා කියන මේ සිද්ධිය නොදන්නාකම නිසා මනෝ විඥානයේ තුල හිතන දේ දැනගත්ත අපිට හැම වෙලාවකදීම ගෙනල්ලා දුන්නේ අපි ළඟ තිබුණ කාරණා ටිකයි අපි හිතුවේ හිතපු දේ දැනගත්තේ. හිතුවේ රූපය ඇති හැටියටයි ඇති හැටියට රූපයේ හිතපු අපිට රූපයේ ඇත්ත තියෙනවා කියන සිද්ධිය නම් දැනගන්න පුළුවන්කම තිබුණේ. එතකොට මේ දැන ගැනීම අනුව රූපයේ තියෙනවා කියලා තීරණය කරන එක ප්‍රඥා දෝෂර කාරණයක් නෙමෙයි. අපි ගත්තොත් අහසේ රැට කරු පායලා තියෙනවා. සමහර තාරකා එළි අපිට පේනකොට ආලෝක වර්ෂණ දිලියන ගානක් දුර ඉඳලා එන මේ තරු එළියක් අපිට පේනකොට මේ ඇතන් තරු තාරකාවන් විනාශ වෙලා ගිහිල්ලා ඉවරයි. නමුත් තරු එළිය අපිට පේනකොට මේ තරු එළිය දිහා බලලා තරු එළිය දිහා බලාගෙන අපි තීරණය කළ තාරකාව එහෙ තියෙනවා කියලා ඒක බුද්ධි ගෝචර ක්‍රියාවක් නෙමෙයි ප්‍රඥා සම්පන්න ක්‍රියාවක් නෙමෙයි. මොකද ඒ තරු එළියෙන් තීරණය කරන්න බෑ එතන තරුව තියෙනවා කියන එක. ඒ තරුව මේ වෙනකොට ඉතුරු නැතුවම නැති වෙලා තියෙන්න පුළුවන්කම තියෙන නිසා. ඒ වගේ නාම ධර්මතා ටිකක් බලාගෙන අනිත්‍ය වෙන රූපය නිට්යයි කියලා ගන්න එක ප්‍රඥා සම්පන්න තීරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ කාරණාව සම්පූර්ණව අනිත් පැත්තට බලන්න. රූපයේ අනිත්‍යතාව ප්‍රකට කරගන්නවා කියනකොට රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති කියලා කියනකොට අපිට දැන් මම දැක්කලා බෙදලා පෙන්නපු ඒ කාරණාවෙන් නව කර්ම සහ විපාක සහ නව කර්ම කියලා පෙන්නපු ටිකේදී නව කර්ම සකස් කරගන්න තැනට අපිට සිද්ධ වෙනවා අනිත්‍ය සංඥාවේ ගෙනල්ලාගෙන මේ අනිත්‍ය කියන ධර්මතාවයේ බහලා. අපිට ආපස්සට ආපු අරමුණේ මුලට යන්න සිද්ධ වෙනවා. මේ විදිහේ දැනගැනීමක් ඇති කරන්න හේතුනේ අනාත්මයේ රූප සංඥාවකට හිතීමයි. රූප සංඥාවට හේතුනේ අනාත්මයේ සංඥා චේතන නැතිනම් වේදනා සංඥා දෙකක් ඇති තැනකයි. වේදනා සංඥා දෙකට හේතුනේ ස්පර්ශයක් ඇති තැනකයි. ස්පර්ශය කියන තැන හැම වෙලාවෙම තින්න සංගතිපස්සේ තුන්දෙනෙක්ගේ උපතිය නිසා හදපු ප්‍රතිපලයක්. ස්පර්ශයේ නොයිස් මට්ටමකින් අපිට හැම වෙලාවකදීම රූපය කියන තැන මඤ්ඤණාවක්මයි. රූපය කියන තැන චේතනාවක් විසින්න පිළියෙල කරපු දෙයක් හැටියට හම්බෙන්න ඕනේ. ඒ හම්බෙනකොට අපිට හැම වෙලාවකදීම රූපය බොහොම ලහු අර්ථයකින්, කෙටි අර්ථයකින්, පරිස්සාර්ථයකින් හසු වෙලා දිත්තේ දිත්තමත්タン කියන තැන රූපය කියන තැනින් සාක්ෂාත් වෙලා ඊට පස්සේ නාම ධර්මතාවකේ නිරෝධය නැතිනම් අනිත්‍ය විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන තැන හැම වෙලාවකදීම ඒ පෙර සිද්ධ වෙන අනිත්‍ය සාක්ෂාත් කරලා දැන් අන්න ඔය විදිහට බලනකොට පංච උපාදානස්කන්ධය කියන එකේ නිරෝධය අපිට සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබිලා එතකොට එයාට රෝචි තුළ නුවනක් තියෙනවා මේ විදිහට නොදැක්කේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම රූපය හදලා මේ විදිහට ගෙනල්ලා දෙනවා. ඒ වගේම මේක මේ විදිහට නොවුනොත් මෙතන තියෙන ඇත්ත කාරණා ටික මෙසයි නේද? එහෙම වුණොත් පංච උපාදානස්කන්ධයේ නොහට ගැනීමක් වෙනව නේද කියලා එයාට එළඹ සිටි නුවණක් පවතිනවා අනිත්‍ය සංඥාව ලැබීම තුළ. එතකොට අනිත්‍ය සංඥාව කියන එක අපි විතාමත් සිටියෙන් පැහැදිලි කිරීමක් කළේ අනිත්‍ය කියන එක අපිට හසු වෙන්න ඕන භෞතික වස්තුවක රූපක අනිත්‍යයකට වඩා සතර මහා ධාතුවේ මට්ටම කියන මට්ටමටත් වඩා හැම වෙලාවකදීම සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතියා විඤ්ඤාය සියලුම ධර්මතාවය මනෝවිඤ්ඤාණ ධාතියෙන් විඤ්ඤාය වෙනවා. එතකොට මනෝවිඤ්ඤාණ ධාතුවට විඤ්ඤාය වෙන්න හේතු වෙන රූපයේ අනිත්‍ය කියන තැනින්ම අපිට මේක සාක්ෂාත් වෙලා තියෙන්නට ඕනේ. ඊට පස්සේ රූපය අනාත්ම වූ අනිත්‍ය වූ රූපය ඇති තැනක නාම ධර්මතාවටිකේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදපු වේදනා සංඥා චේතනා විඥාන කියන මේ තුකේ අනිත්‍යයි ඒ තැන සාක්ෂාත් වෙලා තියෙනවා. යම් කිසි මේ අනිත්‍යයන් දර්ශී ඥානයක් තියෙනවා නම් අනිත්‍ය දැනල දෙන්නන ඥානයක් තියෙනවා නම් මෙන්න මේක විමුක්ති මුඛයක් නිවනට දොරටුවක් ඒකාන්ත වශයෙන්ම නිවන දැනලා දෙන දෙයක්. එතකොට මෙන්න මේක තමයි අනිත්‍ය සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවා. ඊට පස්සේ අපි ගත්තොත් අනත්ත් සංඥාව පිළිබඳ අනත්ත් සංඥාව පිළිබඳව මේ ශාසනයේ භික්ෂුව ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි, කන අනාත්මයි, ශබ්දය අනාත්මයි, නාසය ගන්ධය අනාත්මයි, දිව රස අනාත්මයි, කය පොට්ටබ්බය අනාත්මයි, මනස ධම්මායතනය අනාත්මයි කියලා මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන්ගේ අනාත්මය අනුව දකිනින් වාසය කරනවා මෙන්න මේකයි අනත්ත් සංඥාව කියලා එන්නේ. එතකොට මේ අනත්ත් සංඥාව පිළිබඳව අපි ටිකක් කතා කරනකොට මම කියුවා අනිත්‍ය සංඥාව පෙන්වන්නේ පංච උපාදානස්කන්ධ පරියායෙන් අනත්ත් සංඥාව පෙන්වන්නේ අපිට හැම වෙලාවකදීම ආයතන පරියායෙන් කියලා. ආයතන පරියායෙන් අපිට අනත්ත් සංඥාව පෙන්වනකොට හැම වෙලාවකදීම අපිට ආයතන ගැන තේරුම් ගන්න තියෙන වැඩගත්ම ප්‍රදේශය තමයි කෙනෙක් බලනවා නම් ධම්මසංගනිප්පකරණේ රූපකාණ්ඩේන තත්තකතමං රූපං උපාදා කියන කොටස සහ නෝපාදා කියන කොටස තුළ හැම වෙලාවකම උපාදා රූප ටික නෝපාදා රූප ටික සහ විස්තර කරනකොට නැතිනම් ඒක විදේන රූප සංගහෝ කියන රූපේ එකාකාරයකින් විස්තර කරන කොටස ඉවර කළා දුවිදේන රූප සංගහෝ කියන දෙයාකාරයකින් රූපේ බෙදලා දක්වන එකේ පළවෙනි මාතිකා දුකේ මාතිකාව තමයි තත්ත්ගතමං රූපං උපාදා කියන සත්තකතමං රූපං නෝපාදා කියන මෙන්න මේ කොටස. එතකොට මේකේ උපාදා රූපය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනකොට සතර මහා ධාතුවේ නොවන සතර මහා ධාතුව නිසා පවතින රූපය කියලා තමයි විස්තර කරනකොට හැම වෙලාවකදී මෙන්න මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන් පිළිබඳව විස්තර කරනවා. බාහිර ආයතනයන්ගෙන් පොට්ටබ්බ ආයතනේ නැතුව අනිත් ආයතන ටික විස්තර කරනවා. ඊට පස්සේ මේ පෙන්වන රූපය විදර්ශනා කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව හැම වෙලාවකදීම බලා ගන්නකොට පටිසම්භිදා මග්ගප්‍රකරණයේ එන වස්තුනානත්ත්‍ය ඥානය සහ ගෝචරනානත්ත්‍ය ඥානයන ඔස්සේ ඥානය සහ 16 වෙනි ඥානය තුළ අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මතාවයන් විදර්ශනා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව නුවණක් ඇති කර ගන්න. එතකොට අපිට ආයතන පරියාය පිළිබඳව සාකච්ඡා කරනකොට නැතිනම් අනාත්මය ප්‍රකට කරගන්න තැන ගැන කතා කරනකොට මම ධර්මසංගනිප්පකරණේ එන රූපකාණ්ඩේ මේට අදාළ කොටස ටිකක් යොදා ගන්න. මොකද්ද චක්කායතනේ කියලා කියන්නේ කියලා විස්තර කරනකොට හැම වෙලාවකදීම ආකාර හතරකින් පෙන්නනවා අපිට. ඒ කියන්නේ න්‍යාය හතරක් යටතේ පෙන්නනවා. එකක් තමයි යම්හි චක්කුන්හි අනිදර්ශනම්හි සප්පටිගම්හි රූපං සනිදර්ශනං සප්පටිගම් පටිහන්විතිවා පටිහන්විවා පටිහන්විතිවා පටිහන්විස්සතිවා පටිහන්විවා. ඒ කියන්නේ යම් අනිදර්ශන සප්පටිග ඇතෙහි රූපය ගැටෙනවා නම් තේරෙන විදිහට ගත්තොත් ඇතෙහි රූපය ගැටෙනවා. ඇහි රූපය ගැටෙනවා. ඊළඟට කියනවා දෙවනි කාරණාව ඇස රූපයෙන් ගැටෙනවා. ඇතෙහි රූපය ගැටෙනවා. ඇස රූපයෙන් ගැටෙනවා. එතකොට කාරණා දෙකයි. ඊට පස්සේ අනිත් කාරණාව තුන්වෙනි කාරණාව හැම වෙලාවකදීම යන් චක්කුන් නිසාය රූපං ආරම්භ චක්කු සම්පස්සෝ උපජ්ජිවා උපජ්ජිතිවා උපජ්ජිස්සතිවා. චක්කු චක්කුව ආරම්භයා නැතිනම් නිසා රූපය ආරම්භයා කියන තැනකින් පෙන්නනවා. මෙන්න මේ තුන් ආකාර තුන් න්‍යාය යටතේ ආයතනය ආයතනය හැම වෙලාවකදීම විස්තර කරනවා මේ ආයතන ටික. මේකෙදි බොහොම වැදගත් අර්ථයක් මතුවෙනවා. අපි ගත්තොත් ගෝචර ආයතනයත් එක්ක ගත්තොත් එහෙම එක ළඟින් කියලා අපි කතා කළොත් දැන් අපි ඔය කිව්වේ ඇහැ ගැන කියනකොටම අපි එතනටම රූපය අරගෙන කතා කළොත් රූපය ගැන කියනකොටත් රූපය ගැන කියන්නේ රූපායතනේ මොකද්ද කියලා හැම වෙලාවකදීම යම් රූප සංගර්ෂණ සප්පටිගත් චක්ුණ අනිදක්ෂණ වෙන සප්පටි කියන පස්සීව ඇහෙන් රූපය දකිනවා නම් නැතිනම් රූපයෙහි ඇස ගැටෙනවා නම් කියලා මේ විදිහට අඤ්ඤමඤ්ඤව තමයි මේ කාරණාව යම්හි රූපන්නේ සංගර්ෂණාවේ සප්පටිනුනේ චක්ුණ අනිදක්ෂණ සප්පටිගත් පටිහන්නේව රූපයෙහි ඇස ගැටෙනවා ඇසෙහි රූපය ගැටෙනවා කියලා මේ අඤ්ඤමඤ්ඤව එකිනෙකාට පෙන්නන කාරණාව තුළ මතු කරගන්න අර්ථය තමයි මතු වෙන අර්ථය තමයි හැම වෙලාවකදීම රූපය කියලා කියන තැන ඇස ඇති කල්හිමයි රූපය කියලා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. රූපය ඇති කල්හිමයි ඇස කියලා කතා කරන්න තියෙන්නේ. ඒකෙදි හැම වෙලාවකදීම කියන බොහොම වැදගත් කාරණාවක් මොහොම වැදගත් දර්ශනය මේ අනාත්ම දර්ශනයව පදනම් වෙලා තියෙන්නේ අන්න ඔය කියන කාරණාව මත. අනාත්ම දර්ශනයේ පදනම් වුණේ ඔය කාරණාව මත කියලා කිව්වේ හැම වෙලාවකදීම අපිට තියෙන්නේ ආත්ම දර්ශනය. අනාත්මයේ දැනගෙන සිටියද අනාත්මය ගැන දැනට සත්‍ය ඥාන වශයෙන් අපි මේක ඇත්ත තමයි කියලා හිතාගෙන හිටියත් දැනට අපිට තියෙන ආත්ම සංකල්පය. ඒක කොහොමද? අපි බලන්න කලින් රූපේට තිබුණා. ඒ වගේම බැලුවට පස්සෙත් රූපේ එතන තියෙනවා. ඒ වගේම අපි ලෝක තියෙනකොට තිබුණ ලෝක ඉපදුණා. ලෝක තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. ලෝක තියෙද්දි අපිට ලෝකේ අතහැරලා නැරලා යන්න වෙනවා. ඔන්න ඔය කියන පොදු ධර්මතාව ටික තමයි අපිට ලෝකය ගැන තියෙන නිම්ම. ඒකම තමයි ආත්ම සංකල්පයේ සත්‍යයේ කුද්ධලේ පණවන්න හේතු වෙන සංකල්පය වෙන්නේ. මොකද හැම වෙලේම තියෙන බවට අසුචිතයකට ගියපු අසයි කියන අන්තයකට ගියපු දෙයක් වෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් අපිට පෙන්නේ නැහැ උපදින්න කලින් ලෝක තිබුණ ලෝකේ අපි ඉපදුණ ලෝකේදී ජීවත් වෙන්නේ ලෝකෙ තියෙනකොට අපි ලෝකෙන් අයින් වෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. අපි කවුරුත් අහලා තියෙනවා අපි කවුරුත් දන්නවා ආයතන ටික ඇති කලින් ලෝකේ හට ගන්නවා ආයතන ටික නිරෝධයෙන් ලෝක නිරෝධය වෙනවා. නැතිනම් බඩයක් තරම් වූ ශරීරයේ තුලම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධ ග්‍රාමී ප්‍රතිපදාවක් පනවමු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අපිට හැම වෙලාවකදීම ලෝකය හම්බෙලා තියෙනෝනේ ආයතන ටික තුල. ආයතන ටික තුල ලෝකය හම්බෙනකොට අපේ දර්ශනයෙන් බැහැර ජීවත් වෙන සිද්ධිය වෙනම එකක් මේ ධම වෙනම එකක් වෙලා තියෙන්න බැහැ. අපිට ලෝකෙ නැත්තට සත්‍ය නැතිනම් අපිට ලෝකෙ හම්බෙන්නේ මේ වගේ තැනක පිටුතල නේද කියන මේ අර්ථයම අපිට හැම වෙලාවකදීම මෙතනදි ප්‍රකට වෙලා තියෙනවා. ඒ ප්‍රකට වෙනවා කියලා මම මතක් කළේ හැම වෙලාවකදීම අනාත්ම සංකල්පය අනාත්ම සංඥාව වැඩෙනකොට මේ ඇහැ කියන තැන එකිනෙකට ගැයුණු සිද්ධිය තුළ ඒ අවස්ථාවක හදාගත්තා කියන කාරණාවයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒකෙදි වැඩගත්ම දේ ලෝකය වස්තුනාන ඥානය දිහා අපිට බලන්න මේක විදර්ශනාවතෙන් දකින්නේ කොහොමද කියන එක ගැන කියලා වස්තුනානත්යේ ඥානයේදී ඇහැ ව්‍යවස්ථාපනය කරගන්නේ කොහොමද කියලා අහලා ඇහැ ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරගන්නේ කියලා ආධ්‍යාත්මික ඇහැ ව්‍යවස්ථාපනය කරගන්නේ කොහොමද කියලා පහු නැවත බෙදලා තියෙනවා. ඇහැ අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන්, ආහාරයෙන් හදපු දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නේ. ඒ වගේම ඇහැ චතුර්ණම් මහා භූතානම් උපාදායාති අවස්ථේති. ඇහැ සතර මහා ධාතුව නිසා පවතින දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. ඒ වගේම ඇහැ උපන්න දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න. ඒ වගේම චක්කුන් සමුදාගතන් සියවස්තේති. මේක සමුදාගත වූවක් නැතිනම් සම්භූත දෙයක් කියලා මේක හොඳට ව්‍යවස්ථාපනය කරගන්න. ඊට පස්සේ අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති වවත්තේති. පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන දෙයක් කියලා විස්තරපණය කරගන්න. එතකොට අද්භවං අසස්සිතං විපරිණාම ධර්මස්ති වාස්තේති. අද්භව අසස්සිතේක විපරිණාම ධර්මයක් කියලා විස්තරපණය කරගන්න කියලා කියනකොට මේක වැදගත්ම කාරණේ තමයි චක්කුං අහුත්වා සම්භූතං උත්‍යාන භවිච්චති වාස්තේති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා විස්තරපණය කරගන්න. රූපේ ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද කියලා ඊට 16 වෙනි ඥානයේදී ගෝචරණානත් ඥානයේදී පැහැදිලි කරනකොට මෙතනින්ම කියලා ගන්න රූපයක් හොඳට අරගෙන බලන්න මේ දෙක එක ළඟින් එක පිටුවේ තියාගෙන ගෝචරණානත් ඥානයේදී ගෝචරයේ ගැන ව්‍යවස්ථාපනය කරනකොට ඒකටත් කියනවා අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වුණා කියලා කියනකොට ඇහත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වුණා, රූපයත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වුණා කියලා මේ කාරණාව තුළ මේ කාරණා දෙක කිව්වා. ඊට පස්සේ ධම්මසංගණයේ විස්තර කරනකොට මම කලින් මතක් කළා ඇහැ ඇතිකල්ලි රූපේ තියෙන රූපේ ඇතිකල්ලි ඇහැ තියෙනවා ඕනෝන්ට වැයුණු සිද්ධියක් තුලයි කියන එක. එතකොට දැන් රූපේ තියෙන එක හැම වෙලාවකදීම පණවන්න වෙන්නේ මේ අවස්ථාවේ උපදේගෙන බලන අර්ථයකින්. කොයි වෙලාවකවත් අපිට කලින් දැකපු රූපය නැවත දකින්න බැහැ. ඒකදී වරදවා ගන්න එපා. කලින් දැකපු රූපය නැවත දකින්න බැහැ කියන තියෙන කාරණාව තුළ වරදවා ගන්න එපා. මේ කියන්නේ රූප ඇත්ත තමයි රූප කලාපකත්වයෙන් බිබිදී යෑමක් ගැන කියලා මේ කලින් දැකපු රූපය දකින්න බැහැ කියන තැනකින් ගන්න එපා. ඒ අර්ථයෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. රූපය කියන තැන අපිට හම් වෙන නාම ධර්මතා ටිකත් එක්ක එකතු කරලා දිත්තේ දිත්තමත්සන් කියන එක නැතුව විඥාතේ විඥාතමත්සන් කියන එකක් නැතුව දැක්ක දේ දැනගන්නවා කියන මේ කාරණාව තුල ඉරවුණු මානසික මට්ටමක් තියෙන අපිට හැම වෙලාවකම රූපය අනිත්‍ය ගැන කතා කරන්න වෙන්නේ මේ නාම රූප කියන දෙක පරිච්ඡේද වශයෙන් වෙන් කරගන්න පැනිකුනේ කියන කාරණාව පැහැදිලිට ගැඹුරු වැඩිද දන්නේ මම හිතනවා ටිකක් හරි පැහැදිලි වෙන්නේ නැති කියලා පැහැදිලි තැනක් තිබුණත් අපි නැවත සාකච්ඡා කරමු මේ ටික. එතකොට මෙන්න මේ අනාත්ම සන්දර්භයේ නැතිනම් අනාත්ම කාරණාව හැම වෙලාවකම ආධ්‍යාත්මික සහ බාහිර ආයතන ටික තුලින් දකින්න කියලා කිව්වොත් දැන් රූපේ අනිත්‍ය සාක්ෂාත් කරගන්න කිව්වා ස්කන්ධ පැත්තෙන් අරගෙන අනාත්මය සාක්ෂාත් කරගන්න කිව්වා මෙතනින් අරගෙන මොකද මේ ආයතන ටික පෙන්නකොට මේ ආයතනේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි. ඇහැ ඇතිකල්ලි රූපය ඒ සමගමයි උපදින්නේ. ඇහැ නැති වෙනකොටම රූපේ නැති වෙනවා. රූපේ ඇතිකල්ලිම ඇහැ හට ගැනීමත් ඇහැ නැතිකල්ලිම රූපේ හට ගැනීමත් වෙනවා. දැන් ඇහෙන් තොරව වර්ණ රූපය ගැන වර්ණ රූපයෙන් තොර ඇහැක් ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ කිසිම වෙලාවක. ඇහෙන් තොර වර්ණ රූපයත් වර්ණ රූපයෙන් තොර ඇහැක් ගැන කිසිම වෙලාවක අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ මේ කාරණාව තුළ තියෙන අනිත් ආයතන ටිකත් එකින් එකට වෙන් කරගෙන බලන්නේ මේ විදිහට සද්දේ සද්ද මාත්‍රය සහ දැනගැනීම මාත්‍රයත් විතරයි කියන තැනින් ගන්ධය සහ රසය කය සහ ප්‍රසද්දේ කියන තැන. එතකොට අපිට කය කියන තැන අපි නිකන් අරගෙන සාකච්ඡා කළොත් කය කියන තැන අපි අරගෙන බැලුවොත් පෙර නොසිදීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියනකොට කය අපිට අඩි 5-6ක කයක් අතපය තියෙන කයක් නිත්‍ය වෙලා තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. පොත්සබ්දයේ ඇතිකල්ලිමයි කයේ හට ගැනීම, කය ඇතිකල්ලිමයි පොත්සබ්දයාගේ හට ගැනීම. එතකොට කය වැය වෙලා පොත්සබ්දයට, පොත්සබ්දේ වැය වෙලා කයට ඕනෝන් එකිනෙකාට වැය වුණු සිද්ධියක මෙතන තියෙන්නේ. එතකොට ස්පර්ශයට ඇත්තේ නැහැ අතපය වූ නිමිති. බඩවලු සැක්කුම් වූ නිමිති ස්පර්ශය කියන කාරණාවට ගැටෙනවා කියන කාරණාවට ඇත්තේ නැහැ. ගැටෙන දෙයට ඇත්තේ නැහැ. ඒ වගේම ස්පර්ශය නිසා හැදෙන කයට, කය නිසා හැදෙන ස්පර්ශය කියන මේ ඕනෝන්ට වැය වෙන සිද්ධිය තුළම ඇත්තේ නැහැ අතපය වූ සිද්ධිය සම්පූර්ණව පවතින ස්පර්ශ මාත්‍රයක් විතරයි. ස්පර්ශ මාත්‍රයක් විතරක් වෙන තැනක අඩි 5-6ක අතපය තියෙන කයක් ගෙනල්ලා දෙනවා නම් අතපය තියෙන ඒ කය ගෙනල්ලා දෙන්නේ අවිද්‍යා සංපස්සේකින් විසක කවදාවත් අතපය තියෙන කය අපිට ගෙනල්ලා දෙන්න බෑ. විඳින්න පුළුවන් කමකින් ගෙනල්ලා දෙන්න බෑ. අපි කවදාවත් අත විඳින්නේ නැහැ. මම හිතනවා සාමිනාංශයේ ධර්ම දේශනා පෙළගු සාමිනාංශයේ සුදස්න සාමිනාංශයේ දේශනා අහලා ඇත්තේ සාමිනාංශයේ උදාහරණයකට කියන්නේ කොල්ලකින් හරි කෝටුවකින් හරි අපිට කෙනෙක් ගැහුවොත් අපි කවුරුත් කෝටුව විදිනවද? කෝටුව විදින්නේ නැහැ. අත විදිනවද? අත විදින්නේ නැහැ. මේ දෙක වැඩි වෙන නිසා කියන ස්පර්ශයෙන් විදීම නිසා කවදාවත් කෝටුවගේ අත විදින්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. එතකොට මොකද ස්පර්ශයට අත් නැති නිසා ස්පර්ශයට කෝටු නැති නිසා ස්පර්ශයට අතක් හදලා දෙන එක ස්පර්ශයට කෝටුවක් හදලා දෙන එක ඒක සම්පූර්ණම අවිද්‍යාවේ ලක්ෂණය. ආත්ම සංඥාවේ ලක්ෂණය. දැන් මේ කාරණා ටික මම කය සහ ඇහැදී ඇහැ කියන දෙක අරගෙන බැලුව අනිත් කාරණා අපිට ප්‍රකට කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා, මෙන්න මේ විදිහට අපිට දැනගන්න දේ සහ විදින දේ, දැනගන්න දේ සහ දකින දේ, මෙන්න මේ කාරණා ටික එකිනෙක දෙපැත්තට වෙන් කරගන්න පුළුවන් වුණොත්, නැතිනම් චෙටි වෙන්න කියනවනම් මේ විස්තර කරන්නේ දිත්තේ දිත්තමත්තන්, සුතේ සුතමත්තන්, මුතේ මුතමත්තන්, විඥාතේ විඥාතමත්තන් වුණොත්, එයාට ප්‍රකට කරගන්න වෙන්නේ හැම වෙලාවකදීම මෙන්න මේ කියන අනාත්ම සංඥාවමයි. ලෝකය සත්පුද්ගල භාවයෙන් තොර වූවක්මයි අවස්ථාවක හටගෙන අවස්ථාවක නිරුද්ධ වෙන ධර්මතාවයක්මයි කියලා දකිනකොට එයාට කිසිම කලක එතන ආත්ම සංඥාවක් හම්බෙන්නේ නැහැ. ආත්ම සංඥාවක් හම්බෙන්නේ නැති වෙන්නේ බාහිර රූපයක් හම්බෙන්නේ නැහැ, රූපයට සාපේක්ෂව තමන් හම්බෙන්නේ නැහැ. එතකොට සමාගෙන් සහ බාහිර කියන මේ ධර්මතා දෙකෙන්ම නිදිලා මේ කෙනා කවදාවත් මේ දෙක එකතු කරගෙන ඇති කරගන්න මන්්‍යනාවක් තුළ හිර වෙන්නේ නැහැ. එතකොට ඔය අනත්ත් සංඥාව අපේ කාල වේලාවන් මම පොඩ්ඩක් මතක් කළේ අන්න ඕකයි. කෙටියෙන්ම අනත්ත් සංඥාව කියලා කියන්නේ. එතකොට මේ අනාත්මය හැම වෙලාවකදී මේ අධ්‍යාත්මික බාහිරේසු ආයතනයේසු අනත්තන් පස්සේ විහෙරති. අධ්‍යාත්මික බාහිර ආයතනයන්ගෙන් ප්‍රකට වෙලා තියෙනවන මේ ආයතනයන් කෙරෙහි බැලීම තුළ අනිස්සාන දර්ශනයෙන් අපිට බලන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අතිද සංඥාව මොකද්ද කියලා අහලා විදානන්ද බික්ක ඉගෙනීම හාය මුද්දම් පාරිකල ආදෝ චේතුමත්තක සතිපරියන් සම්පූර්ණ නාමස්කාරයන් සම්පූර්ණව පච්චවෙක්කති කියලා කියනකොට මේ ශාරීරික වෙන චේතන නියද සම්මත්නහර ඇට ඇට මුදුල හදවත යකිවැඩි හදවත අත්මාවේ බඩදිව ඇලදිව මේ විදිහට අරගෙන මේ දෙතිස් කුණප කොට්ටාසේම දෙන්නව මෙන්න මේකයි අසුබ සංඥාව අසුබ යටින් වඩන දේ. ඇයි අසුබ වඩන්න අවශ්‍ය වෙන්නේ? සුබ සංඥාවේ සුබයි කියන විපල්ලාසයේ දුරු කර ගැනීම පිණිස. ආදීනව සංඥාව ඊළඟට හම්බෙනවා. ආදීනව සංඥාව කියලා කියන්නේ බහු දුක්ඛෝ අයංකායෝ බහු ආදීනෝ ඉතිමස්මින් කායෝ විවිධ ආබාධා උත්පජ්ජන්ති කියලා මේ කයේ ඇතිවන මේකෙත් ලෙඩ රෝග, ඇස් රෝග, කන් රෝග, දහන ගිරහා කාය එළුවේ කැක්කුම්, කන්න රෝග, මුඛ රෝග, මේ විදිහට ලෙඩ රෝග රාශියක් දෙන්නන මේ ශරීරයට ගලඳින ආදීන වශයෙන් දකින්න, අතුද වශයෙන් දකින්න. මොකද මේ දෙක අපිට අවශ්‍ය වෙනවා, වැදගත් වෙනවා. මේ ශාසනයේ දෙලක් තියෙනවා. කෙනෙක් අනිත්‍ය බැලුවට, කෙනෙක් අනාත්මය බැලුවට කලකිරීම නැත්තන් යාට නිදෙන්නේ නැහැ. කලකිරීම ඇති වුණොත් විතරයි එයා නිදෙන්නේ. කලකිරීම කියනක අපිට මේ අපි කතා කරන්නේ ආර්ය කලකිරීම. මේ ශාසනයේ ආර්ය විද්‍යාව නිබ්බිදා විරජ්ජති විරාගා විමුච්චති. කලකිරුණොත් තමයි නොයලෙන්නේ, නොයලුණොත් තමයි නිදෙන්නේ. මෙබඳු අසුබ තැනක නේද සුබ සංඥාව ඇති කරගෙන තියෙන්නේ. මෙබඳු වූ ආදීනවයක් නේද පුද්ගල භාවයක් පුද්ගලයෙක් වශයෙන් අරගෙන තියෙන්නේ. මෙබඳු අසුබයක් නේද පුද්ගල භාවයක් වශයෙන් අරගෙන තියෙන්නේ කියලා කෙනෙකුට මෙනෙහි කරලා එයාට අනිත්‍ය වශයෙන් හෝ අනාත්ම වශයෙන් වැඩිමේ හැකියාව තියෙන්නේ නැතිනම් ඒක නිවනට උපකාරක පුරුෂ දැස ගැනීම පුරුෂ පවතින ධර්මතාවයක් පිළිවෙත. ඊට පස්සේ පස්වෙනි සංඥාව කතමාචානන්ද පහාන සංඥා ප්‍රහාන සංඥාව කියලා කියන්නේ මොකද්ද? මේ ශාසනයේ මහානතෙම උත්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති දැස්සිකරන්ති අනභවං ගමේති. උපන්නාය කාම විතරසු ඉවසන්නේ නැතුව දුරලන්න උත්සාහ කරනවා. ඒක සම්පූර්ණයෙන්ම නැවත නූපදින ස්වභාවයට පත් කරන්න, අන්තයකට යවන්න, නැතිනම් කෙළවරට ගෙවන්න එයා උත්සාහ වෙනවා. උපන් ව්‍යාපාද විතර්කයක් නැවත නූපදවන්න උත්සාහවත් වෙනවා. විහිංසා විතර්කයක් නැවත නූපදවන්න උත්සාහවත් වෙනවා. මෙන්න මේ විදිහට මේ කාම ව්‍යාපාද විහිංසා ආදී විතර්කයන් දෙවන කෙලවර කරලා නූපදවා ඉන්න උත්සාහවත් කරනවා ප්‍රහාණයට ලක් කරනවා. මෙන්න මේක තමයි ප්‍රහාණ සංඥාව කියලා කියනවා. එතකොට මේ ප්‍රහාණ සංඥාව තුළ හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ අපිට දෙන්නේ දැන් කාම සංඥාව ඉපදුන කාම සංඥාව දුරු කළ යුතුයි කියන තැනක කාම සංඥාව ප්‍රහාණය කළ යුතුයි කියන තැනකින් නෙමෙයි. ඒක මම මෙහෙම කියේ දුක ඇති වුණේ සංධාව නිසායි. සමුදය සත්‍ය. සමුදය සමත් කළ යුතුද? දුක අවබෝධ කළ යුතුයි, සමුදය ප්‍රහාණය කළ යුතුයි. සමුදය ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කොල්ලදායකවත් කිව්වේ නැහැ. සංහාව නැති කරන්න කියලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පෙන්වුවා හැම වෙලාවකදීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය පෙරට කරගෙන වැරදියට ජීවත් වුන නිසායි සංහාව ඇති වුනේ. වැරද්දට ජීවත් වුන අපිට පෙන්වුවා දැන් හරියට ජීවත් වෙන්න. එතකොට කෙලෙස් දුරු වෙන්නේ තණ්හාව නැති වෙන්නේ හරියට ජීවත් වෙන කෙනාටයි. දැන් අපිට කරන්න තියෙන තණ්හාව නැති කරන එක නෙමෙයි වැරද්ද දුරු කරන ගමන් හරියට ජීවත් වෙන එක. ඒ වගේ කාම විතරකේ ඉවසන් නැති දුරු කරන්න අවශ්‍ය නම් නැවත නූතද වෙන ස්වභාවයට පත් කරන්න අවශ්‍ය නම් දැන් අපිට කරන්න වෙන්නේ කාම විතරකේ ඇති කරන්න හේතු උන හේතු ටික හොයාගෙන වැරදි දර්ශනීය දුරු කිරීම තුළ කාම විතරකයේ උපදින්න හේතු වෙන හේතු ටික නැති කිරීමයි සිද්ධ කරන්න වෙන්නේ. එතකොට රූපයේ ඇති කලින්ම රූපේ මත පතිත වෙලාම කාම විතරකයාගේ පහළ වීමක් වෙනවා. ව්‍යාපාද විතරකයාගේ විහිංසා විතරකයාගේ පහළ වීමක් වෙනවා. ඒක නිසා අපිට රූපයේ ඉක්මවන මට්ටමකට රූපයේ පිරිසිද දකින මට්ටමකට අපිට සිද්ධ වෙනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න. අපි කෙටියෙන් ආපහු සිටුවෙන් ගත්තෝ අපිට ආපහු අර අනිත්‍ය සහ අනාත්ම දර්ශනය තුල කතා කරපු ඒ රූපයක් හම්බෙන තැන රූපේ නොයිපදවා ඉන්න මට්ටමකට නූපදවන මට්ටමකට අපිට මේක වඩන්න සිද්ධ වෙනවා. රූපේ නොයිපදවන මට්ටමකට උපදවා උපදින්නේ නැති මට්ටමකට අනුපන්න ස්වභාවයකට අපිට මෙලිනි කරනකොට මේ ලෝකෝත්තර ඥාන දර්ශනයේින්මයි රූපේ නැවත හම්බෙන්නේ නැති මට්ටමකට පත් වෙන්නේ. රූපේ හම්බෙන්නේ නැති වුණොත් විතරයි කාම විතරකයාගේ නැවත නූපදින ස්වභාවයකට යන්නේ. එහෙම නැත්නම් රූපේ තියෙනවා තියෙන රූපේ කාම විතරකයේ නූපදවා ඉන්නවා ව්‍යාපාද විතරකයේ නූපදවා ඉන්නවා කියන කාරණාව කවදාවත් සිද්ධ වෙන සිද්ධියක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. රූපේ තියාගෙන තියෙන රූපෙන් සැපේ දුක්ඛ විහිංසා විඳින්න කරන්නේ නැහැ කියන දේ කවදාවත් ලෝක තුල සිද්ධ වෙන්නේ නැහැ. මේ උතුම් දැනකට හෝ යනවන තමයි. ඊට පස්සේ එක ප්‍රහාණ සංඥාව හැම වෙලාවකදීම ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළ යුතු වෙන්නේ අර කියපු ලොකු අර්ථයකින් ආපහු රවමන් දුවිලා. ඊට පස්සේ විරාග සංඥාව විරාග සංඥාව කියලා කිව්වේ විවේක දිස්සුතේ මේ ශාසනයේ භික්ෂුව ඒතං සන්තං ඒතං පණිවුතං යදිදං සබ්බ සංඛාර සමුතු සබ්බෝපදීපති නිස්සග්ගෝ තණ්හත්තේ විරාගෝ නිබ්බානන්ති කියලා කියනකොට සියලු උපදී ධර්මතාවයන්ගෙන් දුරවීම තුළ සියලු සංඛාරයන්ගේ සමතෙන් සංඛා ක්ෂේත්‍රීමක් තිබුණා නම් විරාගයක් තිබුණා නම් නිවනක් තිබුණා නම් මෙන්න මේක සෙල ශාන්තයි සෙල ප්‍රණීතයි කියලා යම් විරාග සංඥාවක් ඇති කරගන්නවා නම් අන්න ඒ විරාග සංඥාව. එතකොට විරාග සංඥාව කියලා කියනකොට ඒක බොහොම ගැඹුරු පැතිරුණු මාත්‍රිකාවක් ගැඹුරු පැතිරුණු මාත්‍රිකාවක් කියලා කිව්වේ මේකෙදි අපිට හැම වෙලාවකදීම සංඛාරය කියන එක සාකච්ඡා කරන්න වෙනවා. පවත්ති සංඛාරා, නිමිත්තං සංඛාරා, ආයෝහන සංඛාරා, පටිසන්ධි සංඛාරා, දති සංඛාරා, නිබ්බති සංඛාරා, උත්පත්ති සංඛාර, ජාති සංඛාර, ජරා සංඛාර, ව්‍යාධි සංඛාර, මරණ සංඛාර, ශෝක සංඛාර, පරිදේව උපායාස සංඛාරා කියන මෙන්න මේ කාරණා ටික තුළ සංඛාරයේ ලක්ෂණය අපිට කතා කරන්න වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට අපි සංඛාරය කියනකොට සංඛාරය කියන එක අරගන්න පුරුදු වෙලා තියෙන්නේ ආයුහනා සංඛාරා කියන තැනින්. ආයුහනා සංඛාරා කියලා කියන්නේ රැස් කර ගන්නවා, සංඛාරයේ ලක්ෂණය රැස් කර ගන්නවා. සංඛාරයේ කෙලෙස්මයි කියන තැනකින් ගොඩක් දෙනෙක් අසුරු කරන්නේ අන්නේ ආයුහනා සංඛාරා කියන එක. නමුත් අනිත් හැමතැනින්ම පවත්තින සංඛාරා නිමිත්ත ප්‍රවෘත්තියක සංඛාරයක්, ප්‍රවෘත්තියක සංඛාරයක් තියෙනවා. නිමිත්ත සංඛාරා නිමිත්ත සංඛාරයකුත් තියෙනවා. ඊට පස්සේ ඒ නිමිත්තට ආයුහනා සංඛාරා රැස් නිමිත්ත රැස් කර ගැනීම වශයෙන් කරන සංඛාරිකුත් තියෙනවා. රැස් කරගත්ත දෙයට අනුව භවයට අනුව ත්‍රිවිධ භවය රැස් කරගත්ත, ත්‍රිවිධ භවය රැස් කරගත්තට පස්සේ පටිසන්ධි සංඛාරා පටිසන්ධිය තියෙනවා. ප්‍රතිසන්ධියට අනුව ගතිය තීරණය වෙනවා, ගතියට අනුව උප්පත්තිය තීරණය වෙනවා. උප්පත්තියට අනුව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාසාදී තීරණය වෙනවා. එතකොට මේ විදිහට අපිට සංඛාරය තුළද ප්‍රභේද රාශියක් ඇතුළත සංඛාරය සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. මේ සංඛාරයේ බොහොම පැතිරුණු මාත්‍රතාවයක් දෙනවා. ඒකට සම්මේ ප්‍රතිපටි නිස්සග්ගය කියනකොට සියලු උපදී ධර්මයන්ගේ පටි නිස්සග්ගය නැතිනම් දුරලීමකින් සියලු සංඛාරයන් සමතේකටපත් කරලා සියලු සංඛාර සමතේකටපත් කරලා කියලා කියනකොට අපිට හැම වෙලාවකදීම ප්‍රවෘත්ති සංඛාරයාගේ යථාභූත ඥාන දර්ශනය තුළ නැතිනම් ප්‍රවෘත්ති සංඛාරයාගේ ඇත්ත ඇති හැටියට දැකීම තුළ අපිට ආයෝහනා සංඛාරා ආයෝහන වශයෙන් සංඛාරයක් හදාගන්නේ නැතුව ඉන්න අපිට අහල පුරුදු මාත්‍රාවක් යටතේ අපි ඒ කාරණාව ගත්තොත් එහෙම මේ දෙන්නෙන් කලින් අහල ඇති සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණක සංඛාර, වලින් සයෝභාවි සංඛාර. සංකත සංඛාර කියලා කියන්නේ සංතතේ වශයෙන් ගන්න මේ සංඛාර. ඒ වගේම අභිසංකත සංඛාර කියලා කියන්නේ විපාක මට්ටම හැම වෙලාවකදීම අභිසංකත සංඛාර, අභිසංකරණක සංඛාර කියලා කියන නව කර්ම සකස් කර ගන්න මට්ටම නැතිනම් අපි කතා කරන ආයෝහන සංඛාරත් කියලා කතා කරන තැන. ඊට පස්සේ හැම වෙලාවකදීම පයෝගාදි සංඛාර තව සංඛාරයක් තියෙනවා. ඒක හැබැයි පයෝගය. පයෝගය කියලා කියන්නේ ප්‍රයෝගය. ඒද ධම්මායතන පරියාපන්න වූ ලක්ෂණයයි ලෝකෝත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා විපාකං කියනක ලෝකෝත්තර කර්මය කළ බැවින් වැඩූ බැවින් කියනකොට ලෝකෝත්තර කර්මය රැස් කරා කියන්නේ ලෝකෝත්තර කර්මය වැඩුව කියලා කියන්නේ ලෝකෝත්තර කර්මය වඩන්න වෙන්නේ හැම වෙලාවකදී මෙන්න මේ සම්මා දිට්ඨිය. අපි කතා කරපු සම්මා දිට්ඨිය තුල පිහිටලා සම්මා දිට්ඨිය තුල පිහිටියට කෙනාට හැම වෙලාවකදීම ඒ සංඛාරය ප්‍රයෝගාදි සංඛාරයක් එයාගේ ප්‍රයෝගයේ පිණිස වැඩෙන එකක් ප්‍රතිසන්දි වශයෙන් නැවත විපාකයක් දෙනල්ලා නොදෙන සංඛාරයක් හැටියට දකින්න පුළුවන්. එතකොට මෙතනදී අපිට විරාග සංඥාව හැම වෙලාවකදීම ප්‍රයෝගාදි සංඛාරයට වැටෙනවා. විරාග සංඥාව කියන එක විරාග සංඥාව තුළ සබ්බ සංඛාර සමතය කියලා කියන කාරණාව. සියලු සංඛාරයන්ගේ විපසමනයක් තියෙනවා කියලා කියනකොට මේ සියලු සංඛාරයන්ගේ සංසිද වීම විපසමනය හැම වෙලාවකදීම දකින්න වෙන්නු අනිකුත් සංඛාරයන්ගේ විපසමනය නැතිනම් සංසිද වීම කියන කාරණාව. ඊට පස්සේ නිරෝධ සංඥාව. නිරෝධ සංඥාව කියලා කියන්නේ හැම වෙලාවකදීම විවේක නිසිත මේ ශාසනයේ මහානතම අර කියපු කාරණා තුක තුළම සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්කය අර කලින් කිව්ව විරාගෝ. විරාග කියලා කියන්නේ රාග වශයෙන් නොඇලීම කියලා. සියලු සංඛාරයන්ගෙන් නිදිලා තණ්හක්කය නිරෝධ නිබ්බාණං කියලා. මෙතන නිරෝධ සංඥාවදී නිරෝධය කියන වචනේ ඇවිල්ලා තියෙනවා විරාගය වෙනුවට. නිරෝධය කියලා කියන්නේ හැම වෙලාවකදීම එයා ඒ තර නිරෝධය සාක්ෂාත් කරලා තියෙන අනාත්ම සංඥාව තුළ අර අපි කතා කරපු නිරෝධය කියන නැතිනම් අනිත්‍ය කියන අනාත්මය කියන තර සාක්ෂාත් කරලා නැවත නිකදවන මට්ටම සාක්ෂාත් කරගන්න මෙතන නිරෝධය සාක්ෂාත් කරලා තියෙන මෙන්න මේක තමයි නිරෝධ සංඥාව. එතකොට ඔය තැනට එනකන් මම ඇත්තටම කලින් සාකච්ඡා කළා තිබුණ ඒ කාරණා ටික සම්බන්ධව. එතකොට දස සංඥාවන්ගේ සංඥා හතක් පිළිබඳව තමයි අපි අද දවසේදී සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාව තුළදී ඇත්තටම අපිට වැදගත්ම කාරණාව තමයි කොහෙන් ගියත් යථාර්ථ පරිණාම කොට නිවනට හැපී සිටින මට්ටමින් හැම සංඥාවක්ම පැනවිය යුතුයි. අසුබ සංඥාව තුළද ආදීනව සංඥාව තුළද ඇයි අසුබසේ බැලිය යුත්තේ ඇයි ආදීනවේ බැලිය යුත්තේ කියන අර්ථයකට එන්නද කියන මේ පෙළ ඇතුළම බැලිය යුතුයි. එතකොට ඒ තුනට තමයි නිවන මූලික කරගෙන නිවන ආශ්‍රය කරගෙනම අපිට එතනට යන්න තියෙන්නේ. එතකොට මේ කාරණා තුබ තමයි මතක් කරන්න පුළුවන් තරම් තේරෙන විදිහට සුචියෙන් මතක් කරන්න පුළුවන් සුචි කාරණා වශයෙන් ගොම් කරගෙන ඒක මතක් කළ සංඥා මතක් පිළිබඳව. එතකොට මේ සංඥා හතෙන් අපිට හැම වෙලාවකදීම අනිත්‍ය සහ අනාත්මය කියන දෙක මුලින් සාකච්ඡා කරන්නේ ඒක තමයි මූලික හරය. ඒකල සුදුතල තමයි අනිත්‍ය සංඥාවන්ගේ ප්‍රතිස්ථාපනය. නැතිනම් අපි ගත්ත සත්‍යඥාන, සුත්ඥාන සහ සුතඥාන වශයෙන් අපිට යන්න තියෙන ප්‍රතිඵලයක් ගැනයි අපිට ඒක තුළ අන්තිමේටම මේ දස සංඥාවන් ටික බෙදලා බෙදලා පැන්තැන්ගලින් බෙදලා ගත්තාම අපිට සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට හොඳයි අපි මේ කතා කරද්දී කාරණා ටික ආරම්භය ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ වෙලාවේදී අපි ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරමු. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ ටික යොමු කරන්න. සාදු සාදු සාදු. පෙරවන් සරණයි ගෞරවනීය සන්නාසව අපි වාසේ ඉතාමත්ම කෙටියෙන් නමුත් අපිට අවශ්‍යම කොටස් පැහැදිලි කරලා ඒ මෙතික් සාකච්ඡා කළේ සංඥා හත පිළිබඳවම. ඉතින් අපිට තව තියෙනවා ඔය කෙටි වෙලාවක. ඒ නිසා කල්‍යාණ මිත්‍රින්ට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම කලින් කිව්වාගේ නම් කියන්නේ මේ සාකච්ඡා කරපු කාරණාවන් පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා යෝජනා කරනවා. ඉතාම පුංචි නිහඬතාවයක් පමණක් අපි දෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේ හැම දිනකම අවසරයි. ඉතාම කාලයක් තිස්ස දේශනාව එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම කන්ද උඩට ගිහිල්ලා එළිය වනාන්තරේ දිහා මම ඒක දකින්නවා. එතකොට එතන තියෙන වර්ණය දැන් ඒ දකින්න ඉස්සරවලා දැන් කිව්වනේ මේ වර්ණ රූපය තමයි ඇසට හටගන්නේ. ඒ වර්ණ රූපේ උපාදාය රූපය එනම් අහන්නේ මම මේක ගත්ත හැටි හරිද කියලා. ඒ වර්ණ රූපය ඇසත් එක්ක සම්බන්ධ වුණාම අහිත්‍යා සම්භූතං හුත්වාන භවිෂ්‍යති කියන තැනට එනකොට ඒ එළියෙන රූපයේ කිසිම දෙයක් නැහැ නේද මේ පෙනෙන රූපය. ඒ කියන්නේ දැන් ඔතන කියනවා මේ ආලෝකයයි දැල්ලයි පහ පෙනුල් කියන තැන තියෙන ආලෝකයක්. ඒ ආලෝකය අර තුනට අයිති නැහැ. එතකොට පිටින් යම් කිසි විදියක වර්ණයක් ආවනම් එතන මේ ඇහැට පෙනෙන වනාන්තරයේ මට මේ කඳු උඩට ගියම් පෙනෙන වනාන්තරයේ මට දැක්මට ලැබෙන්නේ අර ඇහැට ගැටුම වර්ණ රූපයමද නැහැ නේද කියන මම කල්පනා කරන්නේ ඒක වෙන්න බෑ. ඒක නිසා මේක ඇති වුණා. ඊළඟට කියනවා ඒ වර්ණ රූපේ මගේ මතකයට ඇවිල්ලා සංඥාව වෙනවාද? උත්තන සංඥාවට ඇතුළුනේ ඊළඟ සිත උනාට එතන පොඩ්ඩක් තව පැහැදිලි කර දෙනවා නම් බොහොම තුන් ස්වාමීන් වහන්සේ මත උත්තනන තමයි අවශ්‍ය තැන්නේ. ඔව් එතකොට එතනදී ඇත්තටම සිද්ධ වෙන හැම වෙලාවකදීම කන්දේ උඩට නැගලා එයා වනාන්තරයේ දෙස බලනකොට වටපිට බලනවා කියන සිද්ධියේදී එයාට පේන වනාන්තරයේ කියන කාරණාව අපි ගත්තත් ඒ වර්ණ සටහන එයාට කොයින වෙලාවකවත් ඒ වර්ණ සතහන දැනගන්න පුළුවන් කමක් නැත්නම් වර්ණ සතහන දැනගන්න ඕන කිව්වොත් එයා දිත්තේ දැනගත්තා. ඒ අම මතක් කළ විදිහටම හැම වෙලාවෙකදීම වර්ණ සතහන දැනගන්න බෑ. වර්ණ සතහන දැනගත්තොත් අපිට කියන්න වෙනවා රූපේ කෙලින්ම මනෝවිඥානයේ නිම්මේ යයි කියලා. එතකොට රූපය කියන තැන කොයිම වෙලාවකවත් විඤ්ඤාතමත්තන් කියන තැනට පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දිට්ඨිය කියන නැත්තම් පෙනෙන කාරණාව කියන එක. ඒකකොට පෙනෙන වර්ණ සතහන ඇති තැනක අපි නිකන් ඕලාරික වශයෙන්ම තන දොරේස මට්ටමින්ම අරගත්තොත් අපිට සත්‍යතන කතා කරොත් එහෙම මේ පෙනෙන මට්ටම දිහා චක්කුප්පසාදයාගේ දුදුකීමක් වෙනවනම් චක්කුප්පසාදයාගේ දුදීම කියන තැන හටගන්න යම් වේදනාවක් තියෙනවනම් අන්න ඒ ප්‍රසාදයාගේ දුදීම නිසා හදාගන්න වේදනා සංඥාව තමයි හැම වෙලාවකදීම චේතනාවෙන් තුරුවල කරන්නේ නැතුනම් රැස් කරගන්නේ. එතකොට ඒක ඒ රැස් කර ගැනීම කර්ම රැස් කර ගැනීමක් නෙමෙයි විපාක මට්ටමෙන් රැස් කර ගැනීම. එතකොට විඥාණයෙන් දැනගන්නේ ඒ අනාත්ම රූප සංඥාමය මට්ටමයි. එතකොට ඒ රූප සංඥාව කියලා කියන්නේ අර නිරුද්ධ වුණ ඇහැට වැයෙන රූපා යතන මට්ටමේ වර්ණ සතහන එහෙම නෙමෙයි. එතකොට ඔතේදී අර උදාහරණයක් ඇතුළත් කියන්නේ චන්ද්‍රාලෝකයෙන් ෆොටෝ එකක් ගන්නවට පස්සේ ෆොටෝ එකට භාජනය වුණ නැතිනම් ඒ බාහිර රූපයේ කැමරාව ඇතුළට ආවේ නෑ වගේ. ඒ රූපයේ කියලාවකවත් වර්ණ සතහන කියනක හිතට එන්නේ නැහැ. එතකොට හැම වෙලාවකදීම ඒ අරඹය අර වේදනා සංඥා දෙකක් මෙහි හැදුණු මෙහි හටගත්ත වේදනා සංඥා දෙකේ දැනුම නිසක පිටට පවරන්නේ කොයි වෙලාවකවත් අර රූප සංඥාව පවරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ තර තිබුණ ධර්මතාවය මේ පවරන්නේ ඇහැට රූපේ දැකීම ගැටුමේක ගැටුම් මාත්‍රයෙන්ම එතන මුතුරු නැතුව නිරුද්ධයි. ඊට පස්සේ එතන හැදුන ඒ ත්‍ත්වයෙන් හැදුන ස්පර්ශ ත්‍ත්වයෙන් හැදුන වේදනා සංඥා දෙකක් තියෙනවනම් ඒ වේදනා සංඥා දෙක හැම වෙලාවකදීම චේතනාවට සංඛාරයට හේතු වෙන. කියන්නේ මනෝ සංචේතනාව කියලා අපි නිකන් කතා කරොත් නැතිනම් චේතනාව කියන තැන කතා කරොත් ඒ චේතනාවට හේතුයි. චේතනාව කියන තැන හැම වෙලාවකදීම හේතුයි විඥාණයට මේ තේ සම්බන්ධයේ පණිවිඩය පවර්ලා දෙන්න. එතකොට හැම වෙලාවකදීම දැන් මේ පණිවිඩය කියලා එයා ඒ කියන ගෙනිහිල්ල දීලා තියෙන්නේ ඒ තමන්ගේ අත්දැකීම. තමන්ගේ අත්දැකීම ගෙනිහිල්ල දෙනකොට හැම වෙලාවකදීම එයා දැකපු දේ එයාට විතරයි. නිකන් පුද්ගලත්වයක් ආරෝපණය කරලා ගන්නකොට වේදනා සංඥා පිටකට මේ ඔක්කොටම පුද්ගලත්වයක් ආරෝපණය කරලා ගන්නකොට දැන් අපි දෙනෙක් ඉඳලා දැන් අතර දෙනෙක් ඉඳලා අපි පුද්ගලයේ කීප දෙනෙක් ඉන්න තැනක මම දැකපු සිද්ධිය මම දැකපු විදිහට කියනවා තවත් කෙනෙකුට. එයා අහගත්ත සිද්ධිය එයා දැක්කේ නෑ. එයා අහගත්තා. අහගත්ත සිද්ධිය එයා කියනවා අනිච්චයට. දැන් එයා අහගත්ත සිද්ධිය එයා කියනවා අනිච්චයට. මෙන්න මේ වගේ කාරණාවකින් බලන්න හැම වෙලාවකදීම මම දැකපු සිද්ධිය ගැන මම හිතෙන් හිතාගත්ත දේ මම කියනවා තව කෙනෙකුට. එතකොට මම දැකපු සිද්ධිය කියන කාරණාව කොයි වෙලාවකවත් දැකපු සිද්ධිය ඒ විදිහටම දක්වන්න බෑ මම කතා කරන කෙනාට. මට කියන්න පුළුවන්කම තියෙන දැකපු සිද්ධිය අරබයා මගේ ළඟ තියෙන කාරණා ටික විතරයි. ඒ කාරණා ටික කියවහම ඒ අරබයා ඒ කෙනා හිතා ගන්න දේ ඒ තැනට පෙන්නන්නේ. දැන් මේ තැන තම තමන්ගේ සලක්ෂණයක් තියෙන්නේ. තම තමන්ගේ ලක්ෂණයක්. ඒක අනුන්ට ගෝචර වෙන්නේ නැහැ. ඒ වගේ හැම වෙලාවකදීම දිත්තේ දිත්ත නැත්තම් කියන්නේ ඒකයි දැකීම දැකීම මාත්‍රයෙන් එතනම ඉවරයි. ඉවර වුණ තැනක ඇතිවුණු අත්දැකීම තමයි අනිත් එකට පවරලා දෙන්නේ. එයා එතනින් හදාගත්ත අත්දැකීම තමයි චේතනාවට පවරලා දෙන්නේ. එයා එතනින් හදාගත්ත ඒ රැස් කරගත් ඒ අත්දැකීම තමයි විඥාණයට පවරලා දෙන්නේ. එතකොට මෙන්න මේ ඒ තැන එක එක්කෙනාගේ සිද්ධිය කියන්නේ. හැම වෙලාවකම උපාදානස්කන්ධ මට්ටමේ සිද්ධිය දකින්න මේ ප්‍රත්‍යක්ෂනාගේ සිද්ධිය කියන තැනින් නතර නොවි මේක සම්පූර්ණම මේ සිද්ධි ධාමයෙන් එකතු කරලා මේ සිද්ධි තුන ඔක්කොම එකතු කරලා හමු වෙන ප්‍රතිඵලය තමයි දෙලින්ම මේ හතරවෙනියා පස්වෙනියට මේක පවරන තැන මෙයා කතා කරන්නේ හැම වෙලාවකදීම Taman දැක්ක විදිහට. Tamanට තේන සිද්ධිය දැන් බල කියන විදිහට තමයි හැම වෙලාවකම හතරවෙනියා කතා කරන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ හැදෙන තැන සංඛාරයේ විඥාණයට පණිවිඩය පවරන්නේ Taman දැන් මේ බල මේ අවස්ථාවෙ මෙහි කර කියන විදිහට. එතකොට ඒක සම්පූර්ණම ඇත්ත සිද්ධියක් නෙමෙයි මේක තමන් කලින් අහගත්ත දෙයක් තමන් දැකපු සිද්ධියකුත් නෙමෙයි මේක එයාත් අහගත්ත සිද්ධියක් එයාත් ඊට කලින් කෙනත් අහගත්ත සිද්ධියක් එතකොට දැකපු තුන දැකපු සිද්ධිය ඉතුරු නැතිවෙම නැතිවෙන තැනකයි මේ සිද්ධි දානෙම වෙලා තියෙන කියන දර්ශනයම වහල තමයි මේ ඇත්ත බොරුවක් පෙන්නලා තියෙන හැම වෙලාවකදීම විඥානයේ කියන මට්ටමට එතකොට ඒකදී කාරණාව පැහැදිලි ඇති මම හිතන්නේ බොහෝ දුරට පැහැදිලිව සවිතගතට අපි පැහැදිලි කරගන්න අවශ්‍ය වෙයි. නෑ හොඳටම ඉතාලම පැහැදිලි ඉතාම පැහැදිලි බොහෝම පින්තරේ නැහැ ඒකකොට බාහ්‍ය දෙයක් අපිට කිසිම දෙයක් නැහැ කිස්සාවක් විතරයි. කියන්නේ අර ඇස නොවනින් මොකක් හරි එකක් පරික් කරනවා ඒක දිගට අරගෙන යනවා අත්‍යන්තර ලෝකයක අපි ජීවත් වෙනවා මිසක් පිටතින් ඒකට ඇති දෙයක් නැහැ සම්බන්ධයක් නැහැ වගේ නේද? වෙලාවකම අර දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන ওই ලක්ෂණ ටිකමයි අපිට අන්තිමේටම ගණන්ලා තියෙන්නේ. බොහොම දිත්තමත්タン නැහැ මට දැනගන්න. ස්වාමීන් වහන්සේ එතකොට විඤ්ඤාණය දැනගන්නේ ස්වාමීන් වහන්සේ හොඳට පැහැදිලි කරා මේකත් එකල් හැරි වගේ එකක් දැනගන්නේ. නමුත් ඒ දැනගන්න ස්වභාවය විරුද්ධ ස්වභාවයක්ද මොකක් හරි රූප මාත්‍රයක් වගේ එකක් තියෙනවද? රූපය කියන දේ පැවැත්ම හැම වෙලාවකදීම රූපේ කියන දේ පැවැත්ම ඇහැට පතිත වීමෙන්ම අවසానයි. ඒ ආරම්භය ඇති කරගත් සංඥාවකුයි හැම වෙලාවකදීම විඥාණයට පවරන්නේ. ආපහු රූපය අනුව බැසගන්න නිසා මේ සංඥාව නම් කරනවා රූප සංඥාව කියලා. එකයි එතකොට අර කැමරාවකින් ගත්ත පින්තූරයකට සමාන දෙයක් බදලගන්න ඒ බාහිරයේ පිදිච්ච දෙන්නේ නමුත් කැමරාවකින් අපි ගත්තහම එකක් හරි දෙයක් තියෙනවානේ ඒ වගේ රූප සංඥාව කියන්නේ ඒ වගේ රූප ස්වභාවයක්ද? ඔව් රූප සංඥාව කියන එක හැම වෙලාවකදීම අර බාහිර ධාතුවේ තිබුණු ලක්ෂණ ටික අරඹය අපි මෙහි සකස් කරගත්ත දෙයක්. එතකොට අපිට මේ පිළිගන්නේ දෙයක් ඒ කියන්නේ රූපයක් වැනි දෙයක්. රූපයක් වැනි දෙයක් කියන්නේ අද අපි පේනවා කියලා කතා කරන තැන ඔක්කොම පෙනෙන දේ කතා කරන්නේ දැනගන්න දෙයට සාපේක්ෂව. පෙනෙන දේ ගැන අද අපිට දැනගන්න කිසිම විදිහකින් පුළුවන් කමක් නැහැ. මොකද පෙනෙන තැන හැම වෙලාවකදීම අපි හිතගෙන ඉන්න තැන. ඒක වැය වෙලා ඉවරයි අපිට ජීවත් වෙනවා කියන ජීවිතයේ කියන සිද්ධියට වැය වෙලා නැත්නම් විපාකයට වැය වෙලා ඒක අපි අද පේනවා කියලා කතා කරන තැන මේ රූපය පේනවා කියන තැන හැම වෙලාවකදීම දැනගන්න මට්ටම තියෙනවා. ඔව්. ඒ දැනගන්න තැන තමයි මට දැන සතුටුයි. දැනගන්න දේ රූප ගතියක් තියෙනවා නේද ඒක? රූප ගතියක් නෙමෙයි හැම වෙලාවකදීම රූප ගතියක් කියලා කතා කරන්නේ අපි හැම වෙලාවකදීම හිතෙන් හිතක්ම දැනගන්න අපි රූපේ දැනගත්තා කියලා අවිද්‍යාවක් තියෙනවා. ඒකේ රූප ගතිය තියෙන්නේ සම්පූර්ණම අවිද්‍යාවෙන් ගෙනල්ලා දෙන දෙයක්. හිතෙන් චේතනාවක්ම දැනගන්නවා මිසක අපිට දැනගන්න බෑ මේ රූපේ දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට පුළුවන් රූප නිමිත්ත දැනගන්නවා කියන මට්ටමකින් ඕක දැනගන්න. ඒ කියන්නේ රූප නිමිත්ත කියලා කතා කරන්න හැබැයි ඒද චේතනාමය මට්ටමින් පිළියෙල කරන ලද රූපේ කියන තැනකින්. ඒකයි රූපස්කන්ධය කියන තැන හැම වෙලාවකදීම රූපේ කියන තැන චත්තාරෝචි මහා භූතය චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා රූප උපාදානස්කන්ධය කියලා කතා කරනකොට උපාදාන වශයෙන් පටිත කරගන්නවා කියලා කතා කරනකොට හැම වෙලාවකදීම උපාදානය පටිච්ච කරන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ බාහිර භෞතිකව ගන්න හතර මහා ධාතු ප්‍රත්‍යයෙන් හදපු රූපේ නෙමෙයි. අපි මේ හදාගත්ත රූපේ කියන තැන. ඒක හැබැයි සිතේ පිළියෙල කරගත්ත මිසක ඒ රූපය කවදාවත් එළිය ධාතු මත හදාගත්ත නෙමෙයි. ඒකට මන් වෙනා කිරීමක් නේ දැන් වෙන්නේ. ඒ මන් වෙනා කිරීමේ මොකක්hari රූප ගතියක් තියෙනවද ඒක මතක ගන්න. මන් වෙනා කිරීමේ රූප ගතියක් නැහැ. තියෙන්නේ නාම ධර්මතා ටිකකම රැවටීමක්. අපි අපේ මනෝවිඤ්ඤාණය කියන සංකේතය කවදාවත් එළියට ගිහිල්ලාම නැහැ. එතකොට රූපේ අනිත්‍ය අර කියන තැනින් සාක්ෂාත් කරා නම් රූපයට එතනින් එහා හැකියාවක් ඇත්තෙම නැහැ. මොකද රූපේ චිත්ත විප්‍රයුක්තයි. හිතේ කවදාවත් කෙදෙන ධර්මයක් නෙමෙයි රූපේ කියන එක. හරි පැහැදිලි සමිනාස. සංඛාර ගැන කියනකොට සංඥාසී අපිසංකත සංඛාර ඒ වෙන සිද්ධිය දැනගන්නවා කියන එකද ප්‍රයෝගා සංඛාර කියලා කියන්නේ කියලා ඒක ප්‍රශ්නයක්. අනිත් එක තමයි සංඥාස මේ සත්‍ය සත්‍ය කුස ඥාන විදිහට මේ දස සංඥාව දිහා බලන්න පුළුවන් කියන එකද ස්වාමීන් වහන්සේ ඒ කිව්වේ. ඒ කියන්නේ අනිත්‍ය සංඥාවයි අනාත්ම සංඥාවයි කියන එක සත්‍ය ඥානයට අන්තිමට කිව්වේ නිරෝධ සංඥාවයි විරාග සංඥාවයි ප්‍රතිචේ ඥානයට ඉතිපිට සත්‍ය කියන ටිකටද කියලා එහෙම තේරුම් ගත්ත එක වැරදි නම් නිවැරදි කරන්න ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරන්නයි. හොඳයි. එතකොට ඒකෙදි මේ පළවෙනි ප්‍රශ්නය දිහා අත්දුව පළවෙනි ප්‍රශ්නේ මොකද්ද මට පැහැදිලිමදි ඒක පොඩ්ඩක් පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ආපහු කියනවද? මානේ මහත්මයාගේ සංකප්ප සංකාර අභිසංකප්ප සංකාර කියපු තැනයි ඒ ප්‍රයෝගාභි සංකාර කියන තැනයි අභිසංකප්ප සංකාරයේ සිද්ධ වෙන විදිය දැනගන්න නුවණට ප්‍රයෝගාභි සංකාර කියන්නේ කියලා සාහනන්ත තිරුවන් සරණයි. ප්‍රයෝගාභි සංකාරය කියන තැන හැම වෙලාවකදීම කතා කරන්නේ මම අර මුලින් මතක් කරා දේශනාව තුළ අරමුණේ මුලට යන්න වෙනවා අපිට කියන තැන. එතකොට ඒක අපිට විදිහින් මම මතක් කළා දේශනාවේදී අපිට සිද්ධ වෙනවා නව කර්ම කියන තැනදී මේක වෙනස් කරලා අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව එකමිට බහලාන්න වෙනවා කියන තැන. අන්නේ බහාලන බව හැම වෙලාවකම ප්‍රයෝගාභි සංකාරය නැතිනම් අපි කරන උත්සාහය අනිත්‍ය වශයෙන් හෝ අනාත්ම වශයෙන් කරන ඒ දර්ශනය සම්මා දිට්ඨිය හැම වෙලාවකදීම ප්‍රයෝගාභි සංකාර අපේ ප්‍රයෝගය. එතකොට ඒ ප්‍රයෝගයෙන් කරන්නේ අභිසංකරණක සංකාරය කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරලා අභිසංකරණක සංකාරය තුළ සිද්ධ වෙන අවිද්‍යාව දුරු වීම තුළ අවිද්‍යාවයි අවිද්‍යාවක් වේවා අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධා කියන තැනින් ඒ සංඛාරයගේ නිරෝධය කරලා විපාකේ විපාකයේ හැටියට දක්නා නුවණ ඇති කරන එක. ඒ කියන්නේ අபிසංකත සංඛාරය අபிසංකත සංඛාරයේ විදිහටම දකින එක ඒක නැවත සකස් කර නොගන්නා විදිහට පවතින යථාර්ථය. අபிසංකත සංඛාරය කියලා කිව්වේ අපිට අර ආයතන පරියයන් කතා කරපු තිබුණෝ අපිට ඒ අනත්ත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව අනත්ත්‍ය සංඥාව අරගත්තොත් අපි ඒ තුල කතා කරපු දර්ශනයක් තියෙනවා. මේකයි පවතින යථාර්ථයේ යථාභූත ස්වභාවයේ අනාත්ම රූප සංඥාවක් එන තැනක තමයි මේ විදිහේ ආත්ම සංඥාවක් ඇති කරගන්නේ කියලා ඒ සිද්ධියේ ඇත්ත දකින්න බව. ඊට පස්සේ අනිත්‍ය සංඥාව තුළ අපි කතා කරා රූපය අනිත්‍ය වූ තැනකයි අපි රූපය ඇති හැටියට මෙනෙහි කරන්න කියලා දර්ශනයක් අපි ඇති කරගත්තා. එතකොට මේ ඇති කරගත්තේ හැම වෙලාවකදීම අபிසංකත සංඛාරය නැතිනම් විපාකයේ විපාකයේ හැටියටම දැකීම තුළ නව කර්ම සකස් නොකර ගන්න මට්ටමකට පත් කළා. එතකොට එයාට එක පැත්තකින් නුවණ තිබුණා විපාකයේ විපාකයේ හැටියට දක්නා නුවණක් නැතිනම් සමුදේ ධම්මානුපස්සීවා විහෙරති කියන තැනින් සමුදේ දකිමින් වාසය කළා එක පැත්තකින්. ඊට පස්සේ නිරෝධේ දකිමින් වාසය කළා වැය දකිමින් වාසය කළා. සමුදේ දැක්කා මෙහෙම නොදන්නා කම නිසා මේ විදිහේ සංඛාරයක් ඇති කරගෙන අபிසංකරණක සංඛාරයක් තුළ නව කර්ම හදාගෙන නැවත මේ විදිහේ ආයතන ශ්‍රස් කරගෙන යන්න පුළුවන් මට්ටම තියෙනවා. ඒ වගේම මේ නව කර්ම සකස් කරගන්නේ නැතුව මේ විදිහට පුළුවන්කම තියෙනවා මේ විදිහේ දර්ශනයකින් දැකීම තුළ කියලා. එයාට මේ සිද්ධි දෙක දෙකක්ම පැහැදිලි එයා හාත්පස දකින නිසා ඒ කාරණාවෙදි. ඊට පස්සේ ඒක පැහැදිලි දෙකේ ප්‍රශ්නේ ඒක උදේ අපේ අත්ඥාන සුත්ඥාන කුතඥාන ටික දිහා දැක්වොත් ඒක අපිට දෙපැත්තකින් බෙදලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සත්ඥානය කියන තැන හැම වෙලාවකදීම අපිට කරන්න කලින් තියෙන නුවණක් කරන්න කලින් තියෙන ඥාන දර්ශනයක් නැතිනම් සම්මා දිට්ඨිය කියන තැනදී අපිට පණවන්න වෙන්නේ. එතකොට අපිට අනිත්‍ය සහ අනාත්මය කියන තැන මේ කාරණා ටික දකින බව හැම වෙලාවකදීම සත්‍ය ඥානයයි. ඊට පස්සේ අර විරාග සහ මේ විරාග සංඥාවට කලින් අපි කතා කරා නිරෝධ සංඥාව නෙමෙයි මොකද ආදීනව සංඥාවයි අසුභ සංඥාවයි. එතකොට මම මතක් කළා නිබ්බිදා විරජ්‍යතු විරාදා විමුක්ති කියලා කියලා මතක් කළා. එතකොට ඒකෙදී හැම වෙලාවකදීම විමුක්තියට හේතු වෙන්න නම් අපිට නොයලීමක් තියෙන්න ඕනේ. නොයලෙන්න නම් කලකිරෙන්න ඕනේ. කලකිරුන කෙනා නොයලෙනවා, නොයලුන කෙනා මිදෙනවා කියලා මේ විදිහට තැලකට වෙන්නේ. ඒ තැල ගලපෙන්නේ හැම වෙලාවකදීම සත්‍ය ඥානය තුළ වැඩ කරන කෙනාට. එතකොට සත්‍ය ඥානයේ අරතික දර්ශනය තියෙනවා. හැබැයි ඒ දර්ශනය තුළ ආතහු එයාට එන්න සිද්ධ වෙනවා සත්‍ය ඥානය වඩන කෙනාටත් නැවත ආතහු එන්න සිද්ධ වෙනවා අනිත්‍ය අනාත්ම දර්ශනය තුළට. ඒ කියන්නේ මම මේ ගලපලා කියන්නේ එක පරියායකින් ඇත්තටම ඒ පරියායකින් මේක ගලපලා අපි කතා කරනකොට ප්‍රහාණ සංඥාව ළඟට වෙනකොට ප්‍රහාණ සංඥාව ළඟදී විතර්ක නූපද වෙන මට්ටමකට එන්න නම් අපිට අසුභ සංඥාව සහ ආදීනව සංඥාව තුළ හදාගත්ත කලකිරීමක් තුළ ඉඳලා මේ දේවල් අපිට ප්‍රහාණ සංඥාව ළඟට එනකොට ආපහු අපිට යන්න සිද්ධ වෙනවා අනිත්‍ය සංඥාව සහ අනත් සංඥාව කියන දෙක ළඟටම අපිට යන්න වෙනවා. ඒ සත්‍ය ඥානය තුළ දැනගත්ත දෙමයි සුත්‍ය ඥානයෙන් වඩන්න වෙන්නේ. කුතඥානයෙන් දැනගන්න වෙන්නේ විරාගය තුලත් නිරෝධය තුලත් අපිට දැනගන්න වෙන්නේ කුතඥානය තුල කුතේ තුල හැම වෙලාවකදීම අර දර්ශනයමයි අපි දැනගත්තේ. සත්‍ය ඥානය තුල ඒ දැනගත්ත දර්ශනයමයි අවබෝධ කරගන්නේ කියලා අපිට එතෙන්ට එළඹ සිටින නුවණක් වෙනවා. එතකොට හැම වෙලාවකදීම ඒ විදිහ අනුපිළිවෙලකුත් තියෙනවා. ඒ වගේම මේ දස සංඥාවම්ම දස සංඥාවම්ම සත්‍ය ඥානය වෙනවා, දස සංඥාවම්ම කුච්ච ඥානය වෙනවා, දස සංඥාවම්ම කුත ඥානය වෙනවා කියලා මෙගන්නක් පුළුවන් කමකුත් තියෙනවා. මොකද දස සංඥාව සත්‍ය ඥානය වෙනවා කියලා කිව්වේ ඉස්සෙල්ලම දස සංඥාවම් වඩන්න කලින්ම එයා ළඟ සම්මා දිට්ඨි දර්ශනය තුළ එයා දන්නවා මෙන්න මේ විදිහට කළ යුතුයි, මේ නිසයි මේ විදිහට කළ යුත්තේ කියන මූලික දර්ශනය තියෙනවා. ඊට පස්සේ කුට්ටි ඥානය තුළ එයා දන්නවා මේ සංඥාව මේ දර්ශනය මේ විදිහට වැඩි යුතුයි කියලා. එයා කුට්ටි තුළ කරන්නේ අර දැනගත්ත දේම. කුටේ තුළ මේ දේ මම මෙතෙන්ට වඩලා ඉවරයි කියලා එයාට කුටේ ගැන නුවණක් තියෙනවා. එතකොට මේ දස සංඥාවන්ම සත්‍ය කුට්ටි සහ කුට වශයෙන් බෙදන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ දස සංඥාවන් අර විදිහට පරියායකින් අපිට බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඔක ඒ කියන්නේ ධර්මයේ බෙදෙනකොට උතන පරියායක් තියෙනවා. ඒ කියන්නේ පරියාය ක්‍රමවේදයක් තියෙනවා. පරියාය සහ නිෂ්පරියාය කියලා. අපි ඒක පරියායකට මේ දහම් ප්‍රත්‍යාසයක් බෙදලා දක්වනවා. අනිත් ක්‍රමයට නිෂ්පරියායේ පොදුවේ අරගෙන අපිට බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතන තියෙන ඒක මතු කරපු එක තමයි තියෙන දෙකේ තමයි මේ පරියාය සහ නිෂ්පරියාය කියන මෙන්න මේ කතාව. එතකොට පරියාය සහ පරියායෙන් දෙකම එක සමීකත මෙන්න මේ විදිහට කියලා බෙදන්න පුළුවන්. නිෂ්පරියායෙන් පරියායකින් තොරව ගන්නවා නම් දස සංඥාවම්ම අපිට දක්වන්න පුළුවන්. සත්‍ය ඥාන, සුත්‍ති ඥාන, කුතක් ඥාන විදිහට දස සංඥාවම්ම දක්වන්න පුළුවන්. ඒක උඩ 30 වෙන විදිහට. සෝපාපින් ස්වාමීන් වහන්සේ අපමාණේ තින්නේ අපි වෙනින් මේ විශ්ව වේලා කරන උදව්වට තෙරුවන් සරණයි. Thank you. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපි තවත් මම එක ප්‍රශ්නයක් යොමු කරන්න ස්වාමීන් වහන්සේ කාලය ගැන බලලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට දැන් පැහැදිලි කරලා දුන්නා මේ සුදු දීග වශයෙන් සාකච්ඡා කරා ගත කිසියම් යමක් ඇහැට ස්පර්ශ වෙනකොට ඒ පෙර නොතිබීම හටගෙන ඒ නැති වෙන තත් ඇහැ කියන අර්ථය. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ වුණාට මේ විදිහට එක ආයතනයක් හැදෙනවත් සමගම අපි කිම චක්කායතන එතන හැදෙනවා කියලා හැදෙනවත් සමගම අනිකුත් ආයතන පහක් ඇති වෙනවා කියලා කිසියම් ධර්මතාවයක් අපි පිළිගත යුතුද ඒ ප්‍රතික්ෂේප කළ යුතුද කියලා ප්‍රශ්නය. ඒක තවත් විදිහකට අහනවා සාන්වාස. එතකොට කොහොමද අපි එහෙනම් තේරුම් ගන්නෙ කිසියම් දෙයක් කන්ට වැටිලා උදාහරණයක් ඇටියට සෝත ස්පර්ශය ඇති වෙනවත් සමගම මුළු කයම සවිඥානික වෙනවා කියලා අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනා තුළ අහන්න ලැබෙනවා. එතකොට ඒ දෙයත් සමග මේක පටලවා නොගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? තේරුම් ගන්න. අරණාව තුළ ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒක තුළ අපිට විග්‍රහ කරනකොට විග්‍රහ කරන්න වෙනවා ආයතන ධර්මතා ටිකේදී. ඔය අපි කතා කරපු දෙයටම ඇතුළත් අපි කතා කරනවා නම් අපිට නව කර්ම මට්ටම සහ විපාක මට්ටම යොමු කරගන්න ඕනේ. ඒක එකක්. ඊට පස්සේ අනිත් එක තමයි ඔය ප්‍රශ්නය පටිච්චසමුප්පාද කෙලට බහාල්ල බැලුව ආලන්නන් කියන්නේ පරිසම්පාද විභාගයේ කියන ගැඹුරු සිද්ධියට නෙමෙයි. සත්‍ය ආසාරයට අපිට දක්වනකොට අවිද්‍යා සංස්කාර සංහා උපාදාන භව කියන පුරාණ හේතු ටික නිසා වර්තමාන ඵල පංචකයක් තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා වර්තමාන පංචකයක් තියෙනවා. මේ වර්තමාන ඵල පංචකයේ ඇත්ත නොදන්නා කම නිසා වර්තමාන අවිද්‍යා සංඛාර සංහා උපාදාන නිසා ආයතින් පුනප්පති කියන්නේ නැවත හට ගැනීමක් තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා නැවත පහක් තියෙනවා නැවත හට ගන්න. මෙන්න මේ ආකාර විස්තර බෙදලා බැලුවට පස්සේ අවිද්‍යා සංඛාර සංහා උපාදාන භව කියන පුරාණ හේතු ටික නිසා වර්තමාන ඵලයයි කියලා කියනකොට වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික කියලා කියනකොට අපේ ජීවිතයේ මේ අවස්ථාවේදීම අරගෙන මම කතා කළොත් දැන් ඉදිරිපසින් අපිට පෙනෙන රූප ආයතනය දිහා බලන්න අපි පෙනෙන පුටුව කියලා පෙනෙන රූපයක් දිහා බලනවා. මේ රූප සංඥාව ඇති තැනක අනාත්ම රූප සංඥාවක් සමුවට එන තැනක අනාත්ම රූප සංඥාවක්ම හිතට පවරනවා. ඊට පස්සේ හිතින් දැනගන්නොත් අනාත්ම රූප සංඥාවමයි. දැන් දැනගත්ත දෙයට හිතනවා. දැනගත්ත දෙයට හිතන්නේ මේ වර්ණය මේ හැඩව තියෙන්නේ පුටුව කියන රූපයේ. මේකට කියන්නේ පුටුව කියලා. මේක මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා විඥාණයෙන් හිතලා දැනගන්නවා. ඊට පස්සේ දැන් ඒ දැනගන්න සිද්ධිය එළිය පුටුවක් කියනවා කියලාමයි දැනගත්තේ. දැන් ඔතෙන්ටම සම් පැහැදිලි කරගන්න හැම වෙලාවකදීම මේ පුටුවේ ඇත්ත නොදන්නාකම කියන කාරණාව මෙතන අවිද්‍යා සංඛාර කියන මට්ටමින් ඇති කරපු දෙයක්. පුටුව අවිද්‍යා සංඛාර සංහා උපාදාන භව කියන කාරණා තුල පුටුව කියන එක ඉපැද්දේ සම්පූර්ණම අවිද්‍යාවකින් ඉපැද්දුව පුටුව. ඊට පස්සේ සංඛාරයෙන් පුටුව හැම වෙලාවකදීම නැවත පුටුව රැස් කරගත්තා. පුටුව කියන නිමිත්තට සංහා කරා. ඒ වගේම ඒ සංහා උපාදාන සංහාව ඒ නිමිත්තම උපාදාන කරගත්තා. ඒ වගේම භවයේ සකස් කරගත්ත වැඩගත්ම දේ කාම භවයේ සකස් කරගත්ත කාම භවයේ සකස් කරගත්ත දැන් පුටුව විඳින්න පුළුවන් විදිහේ භවයේ සකස් කර ගැනීම සිද්ධ කරා. එතකොට ඒක තමයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. දැන් මේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ටිකේ ලක්ෂණය තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික හදන එක. ඒ කියන්නේ විඥාන නාම රූප ශලායතන පස්ස වේදනා කියන කියෙන් කියලා එක් ක්ෂණිකව සකස් කරගත්ත භවයට අනුව මේ සකස් කරගත්ත භවයට හදලා දෙනවා කුටුවයි කුටුවයි රැස් කරගත්තේ කුටුව කියන එක එළියේ තියෙන දෙයක් තියෙන දේ විඳින්න පුළුවන් කියන කාම භවයයි රැස් කරගත්තේ දැන් භවයට විපාකය ගෙනල්ලා දෙනවා භවපච්චයා ජාති කියන තැනින් එතකොට එයාට හැම වෙලාවකම ජාතිය නැතිනම් විඥානය කියන තැන ආයතන පහම සවිඥානික කරනවා එයාට රූපේ විඳින්න පුළුවන් විදිහට රූපේ විඳින්න පුළුවන් කියන්නේ දැන් රූපේ තියෙනවා කියලා තියෙන දේ විඳින්න පුළුවන් විදිහටයි ආයතන පහ සංඥානක කරේ. තියෙන දේ විඳින්න පුළුවන් විදිහට ආයතන පහ සංඥානක කරනකොට දැන් දැක්කේ වර්ණ සටහනක් උනාට ඊට පස්සේ එළියේ තියෙන මට්ටමේ ඒ මට්ටමේ සද්දකුත් එහාට ඇහෙන්න පුළුවන්. දැන් ආයතන පහ සංඥානක කරන සිද්ධිය තුළ නැවත දැන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නැවත ආපහු හදාගත්තේ වර්තමාන විපාක ටික. රූපේ පෙනෙන ඊළඟට සද්ද ඇහෙන මට්ටමේදී විඥාන නාම රූප සලආයතන ආයතන ටික ඔක්කොම හදාගෙන ආයතන ටිකම සක්‍රිය කරගෙන ආයතනයන්ට ගැටෙන දේ විඳිනවා. නැවතත් විඳින දේ ඇත්ත නොදන්නාකම නිසා ආපහු හදාගන්නවා අවිද්‍යා සංකාර සංඥා උපාදාන බව. දැන් අර පුතුවේ ඇත්ත නොදන්නා කම නිසා හදාගත්ත වගේම සද්දේ ඇත්ත නොදන්නා කම නිසා සද්දේ රැස් කරගන්නවා. සද්දේ මට්ටමින් විඳින්න පුළුවන් භවයේ සකස් කරගන්නවා. භවයට අනුව ප්‍රතිසන්දී නැතිනම් භවයට අනුව විඥානයේ සකස් කරගන්නවා. ඊට පස්සේ කාම භවයේ විඳින්න පුළුවන් විදිහට එයා නැවතත් අනාගත නැවත ඵල පංචකයක් හදාගන්නවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. දැන් එයාට ඊළඟට සද්දේ විතරක් නෙවෙයි ස්පර්ශයක් දැනෙන්නත් පුළුවන්. ආය හදාගත්තට පස්සේ. දැන් මෙන්න මේ සිද්ධිය තුළ ඇත්තටම එකපාර ආයතන දෙකක පහළ වීමක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. ආයතන දෙකක පහළ වීමක් කියන්නේ සාමින්නහංශේ කරන විග්‍රහය තුළ සාමින්නහංශේ විග්‍රහ කරනවා ආයතන පහම සක්‍රිය කරනවා කියලා ආයතන පහම සක්‍රිය වෙනවා කියන එකෙන් කියන්නේ නැහැ කොයි වෙලාවකවත් ආයතන පහටම අරමුණු වෙනවයි කියන තැනකින් ආයතන පහම සක්‍රිය කරනවා ආයතන පහම සක්‍රිය කරනකොට එක ආයතනයකටයි ගැටෙන්නේ එක ආයතනයකට ගැටෙනකොට ඊට අනතුරුවම චක්කු විඥානසිත හටගෙන කොයි වෙලාවකවත් චක්කු විඥානසිතට අනතුරුව ශෝක විඥානසිත හටගන්නේ නැහැ ඊට පස්සේ මනෝ දහස සිත හතගෙන මනෝ විඥාන දහස සිත හතගෙනමයි ඒකද ඉක්ිත නිරුද්ධ වුණාට පස්සේ නැවත ආපහු පුළුවන්කම තියෙන්නේ ශෝත විඥාන සිත පහළ වෙන්නේ චක්කු විඥාන සිතට අනුසුරුව කෙලින්ම කොයිම වෙලාවකවත් අනිකුත් විඥාන සිතක් පහළ වෙන්නේ නැහැ කියන එක ඒ විදිහටම පෙන්නනවා එතකොට කොයිම වෙලාවකවත් විඥාන දෙකක් නැතිනම් ස්පර්ශ ආයතන දෙකක් ස්පර්ශ ආයතන දෙකකට එකට අරමුණු ස්පර්ශ වෙනවා කියන දේ වෙන්නේ නැහැ. එක ස්පර්ශ ආයතනයක් හදාගෙන ඒක අනුව හිතලා හිතපු දේ දැනගෙන දැනගත්ත දේට හිතලා ඒ දේ දැනගෙන මෙන්න මේ සිද්ධිය තුළමයි එයා ලෝකේ පරිහරණය කරන්නේ හදාගෙන ඊට පස්සේ නැවත ඒ රූපෙ විඳින්න පුළුවන් මට්ටමක ආයතන ටික ආපහු යටපත් කරගන්නවා. හැමදාම එයාට ආයතන ටික උපතේට ගිහිල්ලා තියෙන්නේ රැස්වීමට ගිහිල්ලා නැවත හටගන්න චක්‍රයකට තමයි එයාට ආයතන ටික ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ කාරණාව පැහැදිලිද නැත්නම් තව එකක් විස්තර කරන්න දෙයක් තියෙයිද? පැහැදිලි නැහැ චයින්නාස තේරුම් ගන්න හොඳින් තේරුණා. මේ චාමිනි මහත්මිය සේන චාමිනි මහත්මිය සයිට් ස්කයිප් එකේ මියුට් ගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැත්නම් මාගේ මියුට් ගන්න. ඒ උටේ කාරණා තේරුණා අපි සයන්වාංශ හොඳින් පැහැදිලි වුණා. කලන්න තුන් අවස්ථාව දිනවා. සමහරවිට අපි හරි කියනවා කියන දේ තමයි එකවර හට ගන්නවා කියලා. ඉතින් ඒවට හේතු දෙන්නේවා අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියලා. දැන් යම් කිසි අවස්ථාවක අවිද්‍යාව හට නොගත්තොත් මොකද වෙන්නේ? පරිසම්පදෙමුදුමුදුම තියෙන අවිද්‍යාව කැඩුනොත් එතකොට ඒ කියන්නේ ආයතන හටගන්නේ හටගැනීමක් සිදු වෙන්නේ නැහැ නේද? ආයතනයන්ගේ හැට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒකයි අපරියාපන්න භූමිය හැම වෙලාවකම ආයතන දෙකයි පෙන්වන්නේ. ධම්මහදේ විභංගය අරගෙන විභංගප්ප කරන දෙවෙනි කොටේ ධම්මහදේ විභංගයේ අපරියාපන්න භූමියට අදාළ ධර්මතාවටික බලන්න ආයතන දෙකක ප්‍රවැත්මක් තියෙන්නේ හැම වෙලාවකදීම මන ආයතනයේ සහ ධම්ම ආයතනයේ ප්‍රවැත්මක් තියෙන්නේ. එතකොට එයා ඇත්ත දකිමින්ම වාසය කරන සිත්ති. එතකොට නැත් දුක්ඛ දිට්ඨි නැත්තම් කියලා දැන එතකොට කිසිම හැඩ සම්බන්ධයක් කිසිම විදිහකට වෙන්නේ නැහැ ඊට පස්සේ. ඇහැ පරිහරණයෙන් එන කිසිම ඇහැ පරිහරණය කරන්න ඇහක් හම්බෙන්නේ නැහැ. රූපයක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒක ඥාන දර්ශනේ අපිට කියන්නේ රහතන් වහන්සේ කියන තැන එළියේ මේ රූපයක් අපි ලක්ෂණය උදේ බුදුරජාණන් වහන්සේ ළඟට පංචසික ඇවිල්ලා වීණාව වාදනය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචසික නුදේ කටහඬ වීණා හඬ ඉක්මවා යන්නේ නැහැ. වීණා හඬ කටහඬ ඉක්මවා යන්නේ නැහැ. බොහොම මිහිරි මధుරයි කර්ම රසායනයි කියන. එතකොට අපිට භෞතික බලන අපිට පේනවා බුදුරජාණන් වහන්සේ සත්‍ය අහලන කිව්වේ එතකොට එතන සෝතායතනේ හට ගැනීමක් තියෙනවද කියලා. සෝතායතනේ ඇති අපිට ඒක සෝතායතනේ වුණාට ඒ නුවණට බුදුරජාණන් වහන්සේ කියන තැන තියෙන නුවණට නැතිනම් රහතන් වහන්සේ කියන තැන තියෙන නුවණට ඒක සෝතායතනේ වෙන්නේ නැහැ. නුවණේ මේකේ නිරෝධය සිද්ධ වෙන්නේ හැම වෙලාවකම භෞතිකයෙන් නෙමෙයි. එතකොට මම ඔකට උදාහරණයක් හැටියට කියන්නේ අපි කණ්ණාඩියේ ඉස්සරහට යනවා වගේ කියලා. කණ්ණාඩියේ ඉස්සරහට යනකොට දැන දැකම පෙරපසු නැතුවම දැන දැකම අපි යනවා වගේ කන්නේ ඒක පෙන්වන්නට මෙහෙයි තියෙන්නේ කියලා. එතකොට කිසිම කලකවත් අපිට එහෙයි කියන වැරදි ඒ පැත්තේ තෙන්නේ කියන වැරදි දැකීම කවදාවත් එන්නේ නැහැ. එතකොට එහෙ රූපයක් තියෙනවා කියන බවට. ඒ වගේම අරිහත් නුවණටත් නැතිනම් ලෝකෝත්තර මානසික මට්ටමටත් කොයි වෙලාවකවත් බාහිර රූපය හම්බෙන්නේ නැහැ. බාහිර රූපය හම්බෙන්නේ නැති වෙනකොට ඇහැද නැති වෙලා රූපෙද නැති වෙලා. එතකොට ඇහැ රූප දෙක හරහා රූපේ පැවැත්මට පනවන කබලින්කාර ආහාරයේද නැති වෙලා ආහාර තුනක පැවැත්මක් විතරක් තියෙනවා. ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ආහාර තුනක පැවැත්මක් තියෙනවා. ඒකද නිරෝධයේ දැක්මින් වාසය කරන ආහාර තුනේ පැවැත්මක් විදිහට. එකෙනෙකුට තේරීමක් සිද්ධ වෙනවා නමුත් මුලා වීමක් නැහැ කියන එක දෙතන අදහස් කරන්නේ. තේරීමක් සිද්ධ වෙන තැනක හැම වෙලාවකම දිත්තේ දිත්තමත්タン කියන තැනයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන තැනයි දෙන්න වෙලා තියෙනවා. ඒක එකට වෙලා නැහැ. හරි පහදලා ගන්න හස්ත පිරුණ සරණ. ගෞරවනීය සම්මාත කොහොමද ඔබ වහන්සේගේ කාලේ ඉස්සනවත් එක ප්‍රශ්නයක වෙලා තියෙනවද අපි කමස් නැක ප්‍රශ්නයක් අපි ආලෙවල් කරමු. අපිට ප්‍රශ්න නම් තමයි දෙකකට තියෙනවා අපි හැමෝටම. ඒක දෙක ප්‍රශ්නයක්. ඔය සයින්ාස මේ සබ්බ සංකාර සමතය ගැන මේ කතා කරා කිලිමදී දැනගැනීමේදී අපි විදැනගත වෙනවද මුංචිතු කම්මචා ඥානෙ ගැන ද සයින්ාස ඒක මොකද්ද කියලා අපිට පැහැදිලි කර දෙන්න පුළුවන් සයින්ාස. ඔබ වාචික දේශනාවේදී කියනවා. ඇත්තටම අපිට මුංචිත කම්මතා ඥානය ගැන පැහැදිලි කරගන්න පුළුවන් නම් ඒක ඒකෝටි විස්තර කරනවා සබ්බ සංඛාර කියන්නේ මොකක්ද කියන එක කාරණාව පිළිබඳව. එතකොට සබ්බ සංඛාර සමතෝ කියලා කියන තැන මේ එයාට හැම වෙලාවකදීම ඒ සංඛාර ධර්මයන් ගැන විවරණය කරගන්න වෙන්නේ මුංචිත කම්මතා ඥානයෙන් තමයි. එතකොට එයාට මුංචිත කම්මතාව ප්‍රකට වෙනවා කියලා කියන්නේ උපාදේ දුකයි කියලා ගන්නකොට උපාදේ බයයි කියලා ගන්නකොට උපාදේ සාන්තියි කියලා ගන්නකොට එතකොට මේ ප්‍රවෘත්ති නිමිත්ත ආයෝහණය ප්‍රතිසන්දිය මේ ටික ඔක්කොම දුකයි බයයි සාන්තියි මේ කියලා දකිනකොට මේකෙ නිදෙන්න හිතෙනවා කියන තැන හැම වෙලාවකදීම තියෙන්නේ එයාට ඇති වෙන කලකිරීම කියලා මම මතක් කරා. ඒ මට්ටමින් එන එක ඊට පස්සේ නිදෙන ලක්ෂණය හැම වෙලාවකදීම සම්මා දිට්ඨිය නිදෙන්න තියෙන එක අපි සංඛාරයන්ගෙන්ම කතා කරොත් පයෝගාභි සංඛාරය හැම වෙලාවකදීම වැඩි යුතුයි. පයෝගාභි සංඛාරය වැඩි යුත්තේ හැම වෙලාවකදීම ප්‍රවෘත්තිය සහ අනිකුත් ධර්මතාවයන්ගේ ඇත්ත දන්නා සම නිසා ආයෝහණය සිද්ධ නොවන විදිහට එයා ප්‍රයෝග කළ යුතුයි. සංඛාර පටිච්චසමුප්පාදයේ සඳහා නැතිනම් සංඛාරය සංසිද්ධ වීම සඳහා එයා ප්‍රයෝග කළ යුතුයි. එතකොට අනිකුත් සංඛාරයන්ගේ සංසිද්ධ වීම සියලුම සංඛාරයන්ගේ සංසිද්ධ වීම තියෙනවා ප්‍රවෘත්තිය දන්නා කම නිසා එයාට ප්‍රවෘත්තියේ ඇත්ත වෙලා නැහැ. ඒකේ තන නිරෝධය සාක්ෂාත් කරලා නිමිත්තට පිටිතා හිතින්න තැනක් නැති වෙලා ආයෝහණය එයාගේ නැති වෙලා ගිහිල්ලා ආයෝහණේ නැති තැන රැස් කර ගැනීම නැති තැන ත්‍රිවිධ භවයේ නැති වෙනකොට ප්‍රතිසන්දියට නැති ප්‍රතිසන්දිය නැතිව ගිහිල්ලා ප්‍රතිසන්දිය නැති වෙනකොට ගතිය නැති වෙලා ගතිය නැති වෙනකොට නිබ්බත්තිය සහ උප්පත්තිය කියන දෙක නැති වෙලා ඊට පස්සේ මේ ටික නැති වෙනකොට ඒ කරඹයා උපදින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිචය උපායාසයක් තියෙනවා මේ සංඛාරයන් නිරෝධයට ගිහිල්ලා. මොකද මේ ධර්මතා ටික ඕම අපි විඳින්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිචය මේ හැම දුකක්ම විඳින්නේ සංඛාර මට්ටමකින්ම. එකකට එකක් සැතදුවා අපි විඳා මරණ දුක හදාගත්ත මරණ දුක විඳා ජීවත් වෙන රූපෙට සැසඳුව මරණු පුද්ගලෙක් හදාගත්ත අනේ දුව පුතා මැරිලා ළඩ වෙලා කියලා අඬන්න වැළපෙන්න විලාප තියන්න වෙනවා. ඊට පස්සේ මේ ජීවත් වෙන සංඛාරයකට හොඳට ඉන්නවා කියන තැනකට බැඳ දුව පුතා ළඩ වුණා කියලා අඬන්න වැළපෙන්න විලාප තියන්න වෙනවා. දැන් මේ සංඛාරයන් ඇත්ත කර ගැනීම මත අපිට හැම වෙලාවකදීම ආයෝහණය කර ගැනීමෙන් දෙකකට දෙකක් සංසන්දනය කරලා එන දුකට හේතුව නැති වෙනවා ප්‍රවෘත්තිය දක්නා බව නිසා. එතකොට ප්‍රවෘත්තිය දැක්කට පස්සේ ප්‍රවෘත්තියේ තියෙන ඇත්ත දකිනකොට ඒ තැන වෙන Nirodha එයාට සාක්ෂාත් කරන්න වෙන්නේ. මම කලින් මතක් කරපු විදිහට අනිත්‍ය සහ අනාත්ම දර්ශනය තුළ මතක් කරපු විදිහට ඒ දර්ශනයම වැඩිම තුළ ප්‍රයෝග කිරීම තුළ එයාට එන දේ තමයි මේ කාරණාවන්ගේ සංසිඳ වීම. එතකොට එයාට අනිකුත් සංඛාර සබ්බ සංඛාර සමතු සියලුම සංඛාරයන් සමතේටපත් කරලා නූපදින බවටපත් කරලා තියෙනවා. එතකොට හැම වෙලාවකදීම ලෝකෝත්තර මට්ටමින් යන ඥාන දර්ශනය නිසා විපාකයේ විපාකයේ හැටියට ගන්නා බව නිසා විපාකයේ තුල මුලා වෙන්නේ නැහැ. යා අපි ගත්තොත් අර මුලපරියය සුක්ෂේ භූතම් භූත සංඥානාති කියන තැන. එතකොට ඒකෙන් අරගෙන අපිට ප්‍රවෘත්තියේ නිමිත්ත ආයෝහණය කියන මේ එක එක කාරණාව හැමතැනම පවතින ඒ භූමි මට්ටම් වලින් එහා මිදිලා තියෙනවා. එතකොට එයාට ඒ මට්ටම් වල සංඛාරයේ පටිපස්සදේ සංඛාරයේ සංසිද්ධ වීම මත එයාට හැම වෙලාවකදීම විමුක්තිය සාක්ෂාත් වෙලා තියෙනවා. ඒකයි මුංචිත කම්මිතා ඥානයේදී නිදෙන්න හැම වෙලාවකදීම කර්මන්නේ කරලා එයාට දෙන්නේ මෙන්න මේකෙන් උපේක්ෂාවකට යන්නේ. එතනම් ආරි උපේක්ෂාව කියන තැනට යන්න කොහොමද කියන මට්ටමට එයාට ගෙනිහිල්ලා දෙන්නේ හැම වෙලාවකදී මුංචිත කම්මිතා ඥානය තුල. සාදු සාදු සාදු සනාත අපිට හොඳ ආලෝකයක් අද ලැබුණා හැම පැත්තෙම වගේ මේ සංඥාවන් හත පිළිබඳවම අපිට මම හිතනවා ඒක ආරම්භයක් පමණයි මේ වෙනකොට නම් අපි හඳුන්නේ. මොකද අපි ඉදිරි ඊයේ වහන්සේගේ පවත්වන දේශනාවන් වලට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. මේ කල්යන මිත්‍රින්වත් ඒ සඳහා අවස්ථාව අපි කොහොමද ලබා දෙන්න බලන්නම්. ඒකන දැනුවත් කරන්නම් පසුව කොයි වෙලාවටද කොහොමද වෙන්නේ කියලා. බොහෝ විට මික්සර්ලා වෙබ් අඩවිය ඔස්සේ තමයි කල්යන මිත්‍ර බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන්න වෙන්නේ. ඒක මම කලින් කිව්වා වගේ ඒ වෙබ් අඩවියට ගිහිල්ලා ශ්‍රවණය කරන්න ඒ ඔස්සේ ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. නමුත් ඊට හැකි පමණ ප්‍රමාණයක් ස්කයිප් එක ඔස්සේ ගන්න බලනවා. අපි මේ වෙලාවල් වෙනම කියන්නම්. ඉතින් අද දවසේදී අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි අද සාකච්ඡාව නිමා කරමු. දෙකක් ඔබ වහන්සේගේ අපි වටිනා කාලයේ ගත ඇත්ත වශයෙන්ම පැය දෙකක් නෙවෙයි ඊට වඩා මහා කාලයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලැබුණු උරුකන් දාරන්නේ පළමුවෙන් වැඩ පාස ගන්න ප්‍රදේශයේ මේ සාක්ෂණේ නැහැ. උන්වහන්සේ අපි වෙනින් අනුරාධපුර නගරයට පැමිණලා මේ සාකච්ඡාවන්ට එකතු වෙන්නේ. ඉතින් උන්වහන්සේ කරන සැපීම ගැන අපි ඔක්කොට කලින් ඉතින් හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි අද සාකච්ඡාව නිමා කරමු. මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරන්නම් ජයන්ත මහත්මයාට අද අපි සාකච්ඡාව නිමා කරන්න කියලා. ඊට පෙර කලින් ඉතින් මතක් කරනවා අපි මේ සංඥාවන් පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අමතර දුපු කාරණාවන් තවදුරටත් අපිට තේරුම් ගන්න තියෙන බව හොඳින්ම පැහැදිලි. අපි අතපත ගැව පමණයි මේ ලොකු වචන ගොඩක් තියෙනවා. මොකක්දෝ දැනගන්න තියෙනවා. ඒ නිසා මේ සතියේදී එනසත් මේ ඉදිරි අංගහදුවාදා මෙතන මේ අනිද්දා දවසේත් ඒ වගේම බදාදා දවසේදී මේ පිළිබඳව අපි විග්‍රහයක යෙදෙනවා කියලා ඉගෙන ගන්න උත්සාහයක යෙදෙනවා කියලා මතක් කරනවා. ලංකාවේ වෙලාවෙන් 3:00 ඉඳන් 5:00 වෙනකන් කාල සීමාව තුළ ජයන්ත මහත්තයා වදිසු මහත්තයා අපිට උදව් කරයි. ඒ දින දෙකම ඒ සලා යොදා ගන්න කල්පනා කරනවා. හොඳයි. එහෙනම් මම ඊටම ගෞරවයෙන් ජයන්ත මහත්මයා ඉස්සලා යොමු වෙනවා. ඉන් අනුතුරු අපි ස්වාමීන් වහන්සේ පිළිම වේලාවම සාකච්ඡා කරනවා කරමු. ජයන්ත මහත්මයා උතුමාට යොමු වෙනවා. ඊට පස්සේ. ආයේ සර්වන් සමයි දැක්ක අප වෙනින් නිදාමත්ම දවස් මාසයක් සඳහන් කළා වගේ තමයි මතක තියෙන්නේ පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙලා අසිර නිවන් දරතුවට පොඩි ප්‍රියවරක් හෝ තබන්න අපේ අපේ දක්ෂතාවය තියෙනවනේ ඒක සඳහා අවශ්‍ය කරන ආම්පන්න සැපීමක් වශයෙන් දැනුම සැපීමක් වශයෙන් ඔබ වහන්සේ කරනවද කාර්යය තමයි මාර්ගයි අපි ඒක දවස් මුදුන් දීලා ධනවත් ලස්සන ඔබ වහන්සේට පතනා පොදීකින් කුෂ්ණ වශයෙන්ම ධර්ම අවබෝධය ලැබේවා කියලා ඒ වගේම මේ අවස්ථාවේදී අපිට මේ විදිහට ධර්ම සාකච්ඡාවකට ධර්මයට සවන් දීම සඳහා අවස්ථාව සලසා දුන්නේ විශේෂයෙන්ම පද්මසිරි මහත්මයා මුල්දෙන පද්මසිරි මහත්මයා ඔබතුමාටත් ඒ වගේම අපේ පුණ්‍යානුමෝදනාසල සිටිනවා ඒ වගේම වෙනදා වගේම අපිට මේ මණ්ඩලයේ සකසා දෙන සාකච්ඡා මඩුල්ල සකසා දෙන දරුවත් මහත්මයා ඔබතුමාටත් ඉතාමත්ම තින් මේ වගේ ආනර්ග ධර්ම දේශනාවකට අපිට ශ්‍රවණය කිරීම අවස්ථාව ලබා දීම ගැන ඉතින් ඒ ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්න නම් දවස් මාසයක් අපි ස්වාමීන් වහන්සේට යමුලා වත්තන්නේ මා කරනවා කියලා කිව්වොත් දවස් මාසයක් අපි නේද එහෙමයි එවනම් අද මේ වැඩසටහනට සම්බන්ධ වුණා ස්වාමීන් වහන්සේ මේ ස්කයිප් එක ඔස්සේ ඔබ වහන්සේට කියනවා මම දැන් ඉසි භාග තුල ප්‍රමාණයක් හිටියා සවන සිස්ටර් වෙබ්බඩ වියෝසේ මේ හා සමාන ප්‍රමාණයක් තවත් හිටියා ඒ හැම ස්කයිප් එකෙම එකිනෙ දෙන්නෙක් ඉන්නවා මම දැන් ශාලාවකට පිළිගුණන 100ක් විතර ප්‍රමාණයක් මේ දවස් දේශනා ශ්‍රවණය කළා ඉතින් ඉන්න අමතරව ඊට අමතරව ස්වාමීන් වහන්සේ මේ පරිදේශනාවන ප්‍රතිගත කළා ඉදිරියේ අහන සවනස්තුන ප්‍රොෆෙසර් ප්‍රීසකට ඒ සියලු දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිසත්ව චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීමට මේ ධර්ම දානමය පින්කම හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට වෙනවා ස්වාමීන් වහන්සේ අද සාකච්ඡා නිමා කිරීම සඳහා. දැන් කවුරුත් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරගන්න යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන බොහොම වටිනා ශක්තිය ආරක්ෂිත කරගන්න තියෙනවා. මේ සීල කුසල ශක්තිය අපි අනුමෝදන් කළ උත්සවයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමු. අපේ ධර්මාචාර්ය අවසරයි මං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට. ඒ වගේම අවසරයි මං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ අපේ රාහුල ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසල ශක්තිය නිදෙස් නිරෝධී සුවපත් භාවයේ චිර ජීවනයේ පිණිස ස්වාමීන් වහන්සේලා දෙනමතම එතෙන් නිවනින් සැනසීම පිණිස මේ සීල කුසල ශක්තිය හේතු පාරමිතාවක් මෙත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හැමදෙනාම කල්පනා කරගන්න මේ සීල කුසල ශක්තිය මේ හැමදෙනාටම ඉෂ්ටකාරකයන් දේවගණ සමූහයක් වේනම් මේ ස්ථාන අධික වූතියන් දේවගණ සමූහයක් වේනම් සියලුම දෙවියන්ගේ නිතින් අනුමෝදන් වත්තා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක් වත්තා කියලා සාදු කියන දෙවියන්ට අනුමෝදන් කියන්න. ඒ වගේම මේ පින්තුන් නැමෙන් මේ පරිලෝකයේ සියලුම ඥාතීන්ටත් නිතින් අනුමෝදන් වත්තා ඒ ඥාතීන් දෙදොස සිටිනම් මුදෙන්නක මිදෙත්වා සැපත සිටිනම් මේ සබතවතවත් කඩා වන්නවත් වත්තා ඒ ඥාතීන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වත්තා කියලා සාදු කියන්න. මේ හැම දිනකටම මේ සීල කුසල ශක්තිය දුකට කටුව බහක් කර දුක් සහිත සතරින් ඈතට ලබන උතුම් නිවන සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වත්තා කියලා සාදු කියන්න. අභිවාදන සීලස්ස නිච්ඡන් අබ්බාතු චායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති නේච අතේ නිබ්බාන සම්පත්ති ඉනාතේ සමිච්ඡති. විදපන්සන් ගලවන් සද්ධා සීලං දයාවාචං බුද්ධ චිත්තං නමෝමි.